බුදුහාමුදුර වැඩමතේ ඒ අවස්ථාවෙන් කියන්නේ පැතුම් දාතර කියන කනහයි. නමුත් මෙන්නම රකමහත්යේ කියන්නේ උන්වහන්සේ තාම උදාන වෙනවා. සියලු සුසුම් කපුරාගෙන හොඳට හදින්නම් බලලා වැඩමතේ උන්වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ බෞද්ධයන් නාමයට යම් තා වැඩගන්නද ඊට දෙවි ඇක්ෂරයන් අතින් ආනන්දව ඒකයි අපි නිර්මාණ කියන්නේ අනුමුදුමේ විශේෂ ආශි අනුමුදුමියන්නේ දෙවි බුදුරජාණන් වහන්සේ වගේ දැන් රාජ්‍ය කෙනෙක් ළඟ තියෙන ඊළඟ දෙවිස්සක සමාද කියන්නේ ඉවරද කියන්නේ රාජ්‍ය සමාජයේ මරණින් පස්සේ ආයන ආශිර්වාදයෙන් ඉන්න වෙනවා කියන්නේ ඉවරද කියලා බුදුරජාණන් වහන්සේ හැරෙන කොට ඊළඟ තියෙන දෙවි ගණන් කියලා අපතන ගන්නේ ඇයිදකොට සැලොස් මොගලන් දෙනම ඒ තාත්තලන පිළිදෙන්නේ සැලොස් මොගලන් දෙනමම බුදුරජාණන් වහන්සේ පිරිනම් පාන කලින් පිරිනම් පාන කිදී ඒ නිසා තමයි ඊළඟ තේසන ගන්න දෙදී මහසත්ව මහරහතන් වහන්සේ ලාංකිකයන් වලකට මිනිසු හාමුදුරුවෝම ගෞරවයෙන් සමරනවා එහෙම සමරන කේතුරක්ක් තියෙනවා එහෙම නැත්නම් අතුරේ ලාංකිකයන්ගේ ගමන් මත නිවැරදි දිශාවට යොමු කිරීමේ එහෙම තමයි. මිනිස් මහරහතන් වහන්සේ කියනවා. අපේ රටේ අද වෙන්නේ පොතන් පොහොර නිලයක පොතන් නාම කියලා කියන්නේ නැහැ. පොහොර දිනවලදී අපේ රටේ මිනිස්සු පොදු වෙනවා කියන්නේ විනෝද ගන්න, ඒලා කරන්න, එතන විදපත් වල යම් කරන්න මුළු වෙලන්නේ කියනවා. අහසේ පුන් හඳ නැගෙනකොට ඒටා කරන්න සතු ගණයක් කරන්න පුරු වෙලන්නේ කියලා ජනපදියා. පොතේ නැගෙනකොටම පුතුරු සමග වැඩකරගෙන සුදුරදී වෙන වාදින ශිල්කන් සමාජයන් වාස්තුවේ මහානල වහන්සේ. ඒ වගේම මහා වණයන් වල වස්තුන්ගේ යැවීම සමහා වණයන් සිල්වත් සමාජ ස්වාමීන් වහන්සේලාගේ වාසන තම බවට පත්කලේ නිදු මහතුතෝ. ඒ වගේම මේ තම දරස්තුන්ගේ වාසස්ථානෙට දරුණා. නිකේති මහානල වහන්සේලාගේ උටි බවට පත් කළේ ලෙන් බවට පත් කළේ මිනිස් මහරහතන් වහන්සේ. ඒ වගේම මිනිසුන්ට බයත් ඇති ඇදෙන අවස්ථාවේදී සරණ හැටියට මහාගත සරණ කියපු සමාජයකට බෝධි වහන්සේ ආරෝපණය කරලා බෝධි වහන්සේට ප්‍රතිවිරුද්ධ නැතිමේදී සම්මතයට බෝධි පූජානක මිනිසුන් යොමු කරේ මිනිස් මහරහතන් මහාගත හැටියට විඳ ඉතාලි ඒ මහා ගල් වල ඇඳෙන සතුන් වාසය කරනවා ඇතන් විදේ මා බොහෝ දෙනා ඉන්නත් නිලද වාසය කරලා තිබුණා ඒ විදි මහා ගල් පරවත සැනහැසියන්ගේ දැනට සුපොත් මුදින්දී තියෙන තත්ත්වයට මහා පිළිම බවට පත් කරගන්න මූලිකම හදන්න බැරි මිහිදු මහරහතන් වහන්සේගේ සම්බන්ධය ඒ වගේම උන්වහන්සේ වැඩෙන කාලයේ අපේ රටේ කුඹුරු වාදය තිබුණා නමුත්යේ කුමරු ආර්ථිකව ගැළු සංස්කෘතියක් ඇති කරගන්න. ඒ රැදී පොඩ දාන්න පස්සෙන් මඩලින් ගැටව සැලලා. දැව සමීපයේ මහා දානකවත් අනලා. ඒ දානවල පුදු පූජා කරන්න සංස්කෘතියක්. ගමනේ පන්සලයි ගැවට දාන්න බැරිින සංස්කෘතියට මූලික අන්නු වැටුනේ මිදිදු මහරහතන් වහන්සේගේ සම්ප්‍රාප්තිය. ඒ වගේම නිවැරදි ධර්මමාර්ගයක් නැතුව විවිධ ආකාර අනාවශ්‍ය විවිධ දෘෂ්ටිවාදී කෙනෙක් සම්බන්ධයෙන් සියලු පදනම් කරගත් නිවැරදි මාවතකට නිපුණම වෙන්නේ මේ සමානුදුර. අපේ රටේ සිටි එක්තරා විශේෂීය දිශාපද වලින් ආකාර වලින් පරිණතනම් කරනවා. ඔව් එක්තරා දෙයක වෙනත් බඩ ප්‍රදේශයෙන් අත්‍යවශ්‍ය විද ගමන් කරනකොට කොහොම ගෙනියකදී එක්තරා ස්ථානයක මිනිස්සු සමුහයක් ඒ කරාන්ති කරගෙනම ඇත්ත කියලා. ඔහු නම් වෙලා පස්සම මේ මිනිස් මොකද කරන්නේ කියලා. එතන තුනේ මේ මිනිස් මිනිස්සු අතරින් එක්කෙනෙක් ලාංකුවන් කියලා කල්ලාගෙන ඉන්නවා. ඒ වගේ මෙතනම සමීපේ ඉන්න කෙනෙක් පොතක් කියවනවා. අනිත් කෙනෙක් බොහෝම කිදම මේ පොතේ කියන දේ අහගෙන ඉන්නවා. මේ මොකද කියවන පොත? මේ තමයි දින දිනගේ ජාතක පොත් වහන්සේ. මුල් කාලේ බොහෝ දෙනා අතුරු දැලගෙන ඉන්නේ. ඇත්තටම අතුරු කියන්න ලියන්න පුළුවන් කෙනෙක් මේ ජාතක පොත් වහන්සේ රාජේ කාලේ කියවන පොත. අනිත් අය නාස්තන කබින්නේක කියන කතා සමුජී ජාතක පොත් පස්සෙන් ගත්තා. ජාතක පොත පදනම් කරගත් සංස්කෘතියක් අපේ රටට උරුම වුණා. ඒ නිසා මෙන්න මේ වගේ සුවිශේෂී වෙනස සම්බලතා අපේ සංස්කෘතියේ උරුම වෙන තුලින් සමාජික පරිසරය අන්තිම ලංකාව පුදා වුණා. ලෝකයේ ධර්ම දීපේ නම් ගන්න ගෞරව නාමයෙන් අපේ රට හඳුන්වන පටන් ගත්තා. ඒ කාටදී ධර්මයේ නිසා ධර්මදීපයක් බවට හඳුන්වනවා කියන අනිතින් පෙරදිග ධර්මය ආභාරය බවට පත් කරනවා. විශේෂයෙන්ම රජකඩ සමය ගිහින් ස්වාමි වහන්සේලා ගිහිුනේ ස්වාමි වහන්සේ වැඩම කළේ. ඒ වැඩම කරපු රජකඩයන් තම අනුරාධපුරයේ ප්‍රදේශාන්තිකව තමයි අපේ රටේ කළ අගනුවර දැවදී. ඒ අගනුවර නිසා පිළිතුරු විකාර සංවර දැනයන් අනුරාධපුර සහ කොළඹ කියන දිස්ත්‍රික්ක දෙක පදනම් කරගත්තු රජන ඇති වුණා. ඒ ඇති වෙච්ච ඒ සියලු වහුදේ ආර්ථික දිනුවා ප්‍රතිකාර ප්‍රතිමුණ කරන්නේ. ඒ දිනුව පිළිතුරු සම්පූර්ණම ආධ්‍යාත්මික ජීවිතය පදනම් කරගත්තු සංවර්ධනය. මෙන්න මේ සංවර්ධනයේ තුලින් පින්නතුනි බෞද්ධ සංස්කෘතියේ පෝෂණය වෙච්ච ධර්මයේ පෝෂණය වෙච්ච අපේ රජවරු ඉතාම දුෂ්කර කටක ප්‍රදේශයන් තමයි මේ රජරට බැලුවලින් සම්පූර්ණ කරනවා. ලැබුණ මේ බණන් පින්නතුනි මේ ප්‍රදේශයේ මිනිස්සු ජීවත් වෙන හැටි ඉතාම කෙටි කාලයක විතරයි ජීවත් ඒ වත්සම ලැබෙන කාලයේ කුලියටම දැන ඒකාශය කරගන්න පුළුවන් මේ දිනවල තහන් ගන්න රාජන පිළිගන්න. ඒ වගේම මේ ප්‍රදේශවල ඉතන ස්ථාන බොහෝ විට ස්වාමීන් වහන්සේලා සහ වෙනුණා. අඳුන් හෙල් ඒ වගේම ගල් බොහෝ ආදී සියල්ලම ස්වාමීන් වහන්සේලා දෙන්නේ ඉතිරියා. ඒ නිසා තමයි අපේ ලංකාවේ එක්තරා අඩක්ක් තියෙනවා. එදා ඒ නිලධ මහ රහතන් වහන්සේ වැඩම කළ දෙවස් කිහිපයක් යනවා. රාජකාරයන් තමයි මේ විදිහට කියන ගණිතයක් නැහැ කියලා. මේ විදිහට කියන ගණිතයක් නැහැ කියලා සාමාන්‍ය ජනයා තමයි හරි. ඇයි ඒක හේතුව? ස්වාමීන් වහන්සේලා විතර මහ සෙනෙහෙ රැඳම කරනවා. කිරු වේලියවත් බිම වැටෙන තරම් විදියක් නැති විදියට ස්වාමීන් වහන්සේලා මේ පිළිගන්න කියලා. ඒක මුලින්ම මේ සාපිතෝ කියන්නේ දෙන්න පුළුවන්. නමුත් මේ විදිහට අනුරාධපුර යාත්‍රිතව කියන නිහිත යාත්‍රිතව පුරණයල කිස්නේක ආස්තනයක වෙනසක් තියෙන හඳුනේ හබන ප්‍රේමී බලමුහදත් වන්නකොට මේ කන්දේ පොලිස්හන් සත්‍යද කියලාකට තේරෙනවා. අභිනගිරිය ආශ්‍රය සිත්තේ ආශ්‍රිතව තියෙන ගැවපොළු දිහා බලනකොට ඉන්නේ ඇත්පොළු කියන මම කොපමණ කියන ස්වාමීන් වහන්සේ කරපු ඒ ඇත්පොළු පිටතින් ස්වාමීන් වහන්සේලා අනුදහසකට එක විට නාන්න පුළුවන් සාධ්‍ය. මෙලි මහා නිර්මාණ පෙරට ලැබුණා. එනිසා මෙන්නේ සංස්කෘතිය පිළිබඳව වගේ නිතරම දැනුවත් වන්නට ඕන පිළිවිත මේ මාතියක් ගලන් කර ගන්නට ඕන. අපිට වර්තමානයේ අනුස්සතයක් වැඩදලා කියනවා නම් ඒ වැඩතුනේ කොතනින්ද කියන කරුණ අපට අවබෝධ කරගන්න මෙන්නේ පරමිතිය වෙනවා. පිළිඳි මිලිඳු මහ රහතන් වහන්සේ ගැන අපි කතා කරද්දී අපිට කතාන් තල කතාන් පිළිබඳව අමතක නොකර ඉතර දෙයක් කියනවා. ඒ තමයි ඉන්දිය හරය රජතල අශෝක රජතුමා පිළිබඳව. අශෝක රජතුමා කියලා කියන්නේ මුල් කාලයේ පිටුතුමි දික්විජය කරමින් දිසාව ජයග්‍රහණය කිරීම අපේක්ෂාවෙන් මහා යුද්ධ කරපු රජ කෙනෙක්. ඔහුගේ අපේක්ෂාව වුණේ භාරතයේ නැත්නම් ජම්බුද්වීපයේ සියලුම රාජ්‍යයන් ප්‍රාදේශීය රාජ්‍යයන් සියල්ලක්ම සමානව අනුසකට ගන්නට. ඔහුගේ අපේක්ෂාව සහිතව ඔහුගේ සහෝදරයන් ඝාතනය කළා. ඒ විතරක්නේ සාහිත්‍ය රජු ඝාතනය කළා. මහා යුද්ධ කරලා රාජ්‍යයන් ගානකෝ සමන්ගේ අනුසරණ පත්ත ගත්තා. එයාට අවසාන සිටුවේ මහා යුද්ධයේ හැටියට සරගානේ මහා යුද්ධයේ මේ මහා යුද්ධයේදී ලක්ෂ ගණන් මිනිසුන් ඝාතනය වුණා. තවත් ලක්ෂ ගණන් මිනිසුන් ආබාධයෙන් වටපත් වුණා. මේ මහා සටන් කරපු නිසා දිග්විජය කරපු රජතුමා නිසා ඔහු හැඩපස්ස රජ නිසා අර අශෝක මුලින් ප්‍රකට විදිහේ ඡණ්ඩ අශෝක කියලා. මේ ඡන්දයන් ඔබ රජතුමා පිළිතුනේ මේ මහා යුද්ධයෙන් පස්සේ. ඔබ ඒකාදකින් ජයග්‍රහණී ජයසෙන් පාණේ කරා. අනිත් පැත්තේ රජතුමාට ලොකෝ දිස්සේදනා කරගත්තා. ලොකෝ කරකිරීම කරගත්තා. පිළිතුනේ කෙනෙකුගේ ජීවිතයේදී යම්කිසි අවබෝධයක් ලැබිච්ච කාලකදී මේ සිතිවිලි වලින් බොහෝ දෙනාට තේරෙනවා. අනිත් වගේ තමයි අශෝක රජතුමාට තමන්ගේ මහා යුද්ධ කරලා පස්සේ තමයි ලොකෝ පසු දෙවිකට දුන්නා. තමන් කලින් දැනුම් කියක් කියන්නේ. ඒ පස්සේ මිල තුලින් රජතුමා අදවසා තමන්ගේ මාලිගාවේදී ඉතල මහන්සි සක්මන් කරමින් ඉන්නකොට රජතුමා දැක්කේ ඈත පුරා ආමි මහන්සේ කියන්නේ පිට පාටිය ළඟ ඉඳලා. මේ පුරා ස්වාමීන් වහන්සේ සත්‍ය වෙදි මහඳුර කෙනෙක් සත්‍ය වෙදි මේ ස්වාමීන් වහන්සේගේ සම්සුන් ගමනින් මේ කැලේට ආපු දෙවි සංසයන් රජතුමා ආදරේ ලබුණා. රජතුමාට ලොකෝ ඕනකමක් ඇති වුණා මේ පුරා ස්වාමීන් වහන්සේ ළඟින්ට. මේ පුරා ස්වාමීන් වහන්සේ එක්ක කතා කරන්නට. ඒ ස්වාමීන් කෙනෙක් කියවෝ ඉක්මනට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ වඩම වගේ දෙන්න කියලා. එමෙතේ කියන්නේ පුරා ස්වාමීන් වහන්සේ කරගෙන ඉන්න. ඊට පස්සේ කේතුති රජතුමාට දැන් ඉක්මනට මේ ස්වාමීන් වහන්සේ වදකින්නට ඕන මේ ස්වාමීන් වහන්සේ ඉතිමින් ඉන්නේ තරමදී කියවෝ ඉක්මනට එන්නේ කියලා. දෙවන යන කැතියල් පිටු දෙවියන් ස්වාමීන් වහන්සේ සමාජ පුරුදු පීරි ගමනින් ගමන් කරනවා. රජමානි වහන්සේ පැටවෙන සුදුසු ස්ථානයක් බලා වාඩි වෙන දෙයක්. මේ සත්‍ය වෙලෙ පුඩා නිග්‍රෝධ ස්වාමීන් වහන්සේ බලනවා විදිහ සමාජ වඩා සීයෙන් ගුණින් වැඩිමන් කෙනෙක් ඉන්නවා කියලා. උන්වහන්සේට දැක ගන්න ලැබුණේ නැහැ රජතුමා අධිරාජ්‍යයක් වුණත් රජතුමාට වඩා සීයෙන් ගුණින් වැඩි ස්ථාන මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරන්නේ සුදුස්සනම් බලන්න වාඩි වෙන්න ඉන්නේ. සුදුස්සනම් තමයි සුදුස්සනම් තමයි රජතුමාගේ සිංහාසනය කියලා කල්පනා කරලා බොහොම අමාරුවෙන් වාරයි මහා ප්‍රතාපවත් රජතුමාගේ බොහොම ගරු ගමන් විහිර මාස්නේට මේ ස්වාමීන් වහන්සේ දැනුම් කරනවා. එහෙමදලි ඇතැමෙන කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කුඩා ස්වාමීන් වහන්සේ බොහොම මානසාරයි කියලා. කුඩා මිනිස් වාඩි වෙන තුන මේ ලොකු කාරණාවක් අතට ගන්න වාඩි වෙන කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් මේක තමයි ධර්මයේ තියෙන අභිමානය. මේක නිකම් මානයක් නෙවෙයි. මේක අභිමානය කියන එක. ඒක තියෙන්න ඕන. මේ අභිමානය ගැටේ ධර්මයි. එතකොට මේ ස්වාමීන් වහන්සේ මෙන්න මේ විදිහට ධර්ම මේ සිංහාසනේ වාඩි වෙනකොට මේ මහා ප්‍රතාපවත් රජතුමා පුදුමයට පත් වුණා. සාමාන්‍ය රජ කෙනෙක් ඇවිල්ලා මේ රජතුමාට සමාන ආසනයකට වාඩිවම වෙන ස්වභාවයක් නැහැ. මේ කුඩා ස්වාමීන් වහන්සේ කිසිදු බයක් නැතිව මේ තරම් ආසනයකට පාදින්න කරන්න කොයි තරම් නම් පුණ්‍යයක් සත්‍යයෙන් මේ ස්වාමීන් වහන්සේ ඇල තියෙනවද කියලා ඒත් මම මේ ස්වාමීන් වහන්සේ කෙරෙහි ඇහැරුණා. පැහැදිලා ස්වාමීන් වහන්සේගෙන් බලනවා. මේ බුදුමහාමුදුරුවෝ අප්‍රමාදයේ රජතුමාට බණ කිව්වා. රජතුමාගේ චින්තනය පිළිතුරින් සම්පූර්ණව වෙනස් වුණා. එතෙක් ජීවිතයේ හේතුවෙන් සිටින කණ්ඩායමක ධර්ම විජය සිදු කරන ධර්මාශෝක බවට පත්කිරීමේ මූලික පදනම දැන්නේ වෙන මේ බුදුමහාමුදුරුවෝ. ස්වාමීන් වහන්සේගෙන් වාහිතාම ගෞරවයෙන් අහපු මහා මේ රජතුමා එතෙන් පටන් පිළිතුරින් බෞද්ධයේ බවට පත් වුණා. ඒ විතරක් නෙමෙයි පුරා ස්වාමීන් වහන්සේගේ පැහැදිච්ච කණිකමා ඊළඟට බැලුවා මේ හාමුදුරන්ගේ ගුරු හාමුදුර කවුද කියලා. නිග්‍රෝධ හාමුදුරන්ගේ ගුරු හාමුදුර තමයි මොග්ගලී පුදුතිස්ස හාමුදුර. පිටපත් මොග්ගලී පුදුතිස්ස හාමුදුර අපමණ දෙකේ රැඳෙනවා. දැන් මේ කාලේ වරිපත් ලෝකේ රහතන් වහන්සේ වැඩ සිටිනවා කියන කරුණ පරිසමක් වලින් දැනගෙන හිටියා. එනිසා මේ රජතුමා මොග්ගලී පුදුතිස්ස හාමුදුරට කියන මා සාමීනේ ඔබ වහන්සේ යම් සුවිශේෂී යම් දෙයක් කරන්න පුළුවන් නම් මට කරලා දෙන්න මම කියලා. ඒ කියන්නේ ඉරිසවන ආගමේ තියෙනවා කියන එක කියන්නේ. ඒ අවස්ථාවේදී මේ සාමයේ වහන්සේ රජතුමාණන් කියනවා වස්ත්‍ර පාදිනිය කියන එක. වස්ත්‍ර ධාරිත පාදිනිය කියන එක. ඊට පස්සේ කිවිලේ කියන්නේ කියලා ඒ සාමයේ වහන්සේ අහනවා මොකද පොසිටි සාමුද්‍රව අහනවා අතෝ රජතුමාණන්. රජතුමනි මේ වස්ත්‍ර පාදිනිය සම්පූර්ණව පොළවන එකද අමාරු. මේ වස්ත්‍ර පාදිනියෙන් බාහිරයක් පොළවන එකද අමාරුයි. දැන් වතුර වාදනය එකට තියෙන බහදලියක් ඒ වාචිකයෙන් එක විදිහ පොළොන් එක නම් අර වාචිකයෙන් පොඩක් නැහැ. අපි මිලිටර් දිනාති කියලා දෙනවා. මේ විදිහට කියන්න බලන්න. දැන් අපර ගේට් මාතිය කරගෙන වස්ත්‍ර වේසම් පොළොන් එක නම් අර වේස්නේ පොඩක් නැහැ ඉන්න පොඩක් පිළිගත්ත ලැබෙන්නේ. අමාරුකම් තමයි පොටසක් සැලවීම. ඇඟිල්ලෙන් තට්ටු කරලා හරි වේසම මොනවාද පුළුවන්. නමුත් එක කොටසක් මෙච්චරව දිගටි අනිත් කොටස විතරක් කරනවා නම් අමාරුයි. සැටි ප්‍රමාණයකට නිවැරදි පිළිතුර දුන්නා. ඊට පස්සේ සැටි ප්‍රමාණය කියන මොකද කියන වැඩිතුරි මම මේකත් මේ මහ පොළවේ කොටසක් මම ඔබට පොළවල පෙන්නන්නම් කියලා. සැටි ප්‍රමාණය කියලා පොළවේ මෙහෙරක් ඇඳලා ඒ ඉරේ එක කොටසක් සැලවෙනවා අනිත් කොටස නොසැලෙන විදියට ඊට බලයෙන් ඉල්ලීම සිදුකලා මොකද කියන්නේ. මිනිතු වික්‍රෝධ මාත්‍රාවෙන් බාහතර සත්‍හා පිළිදේ රෝපණය කරගත්තු පරිපමාගේ සන්ධාවක් ගැනීම වුණා. මේ මොගලි පොසි සහාමුල සමග සාකච්ඡා කෙරේ. අනුරුව පිළිතුරු එකෙන් පටන් ඇදෙනවත් බෞද්ධ දෙක්ෂණ යන්තෝ පරිපමාන් මිනිතුරි සුවිශේෂී කාර්යභාරය සාමයෙන් පිළිබඳ. එතෙන් පටන් පරිපමාන් ජීවත් වෙන සෑම ගාම පාමි වහත් කියලා දානිය පූජා කරනවා. ඒ අතර හැමදාම අඩපිර කරන පෙරහැරින් විහාර පානි පිළක් කරන වනිදුවත් පානි වහන්සේ දී කරලා. ඒ විතරක් නෙවෙයි මුළු ඉන්දියා පුරාම 84,000 විතර විහාර ස්ථානෙට කරලා. එකම දවසකදී එකම මොහොතකදී ඒ සියල්ලම සියලුම විහාර ස්ථාන නියුක්ත කරනවා. ඒ විතරක් නෙවෙයි සාසනීය ඇතුළත් ලාංකේය නිත්‍යාපත් අපදාගේ සුත්තිර විසුණු සාසනයෙන් අනිත් කරලා තුන්වෙනි ධර්ම සංගණය පවත්වලා ආක්‍රියන් එන්නේ මිනිස්සු දහහනේ කරන්නේ කියන්නේ රටතුමා මිනිස්සුන් සම්බේධානය දුන්නා කියලා කියන්නේ. අතුමුතු දහහනේ කරන්නේ පහ කියලා දීලි මෙනවා. ඒ විතරක් මිනිස්සුනි මනුස්සයන්ට රෝහල් ඉදිරි කරන්න කරක් නෙවෙයි. සාස්තු වෙන වෙනොත් රෝහල් ඉදිරි කරන්න කරක් දුන්නා. ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට සතුන් සඳහා රෝහල් ඉදිරි කිරීමේ ගෞරවය ඉදිරිනවන ඒ විමානන්ත කරන්නේ. ඒ විතරක් නෙවෙයි මහකඟ ගමන් කරන මිනිස්සුන්ට සේවකයෙක් මහා දස්කෝමන විතරා ඒ වගේම මිනිස් කොහොම මාර්ගයේ ගැලුවා ඉන්දියාවේ බොහෝ තැන්වල සෙල්ලිපි පිළිපෙව මිනිස්සුන් දෙහැවි වෙන්න කියලා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ආගම යම් කෙනෙක් ගරු කරනවා නම් අනිත් ආගම් වලට හානියක් කරන්න එපා කියන පරිමාණ සෙල්ලිපි වලින් ගණන් කළා කිව්වා. ඒ අතරේ මිනිස්සුන් ප්‍රශ්න මාර්ගවල සේවා නැතුවින් ප්‍රධාන කියන තමයි සමාජයේ දරුවන් දෙන්න ආර්ථිකයේ පූජා කරා. අංගලිකා සහා මහින්ද කියනනේ දරුවන් දෙන්න ආර්ථිකයේ පූජා කරා. තුන්වෙනි ධර්ම සංගණන පසු සිටුවෙච්ච සුවිදිස්සී කාර්යභාරයක් තමයි ලෝකයේ රටවල් අටකට ආමි මහන්සියලා ධර්ම දෝෂයන් වහන්සියලා නිකේ පිටත්තර කරින්. ඒ අතර කාශ්මීරයේ ගංගා ප්‍රදේශයෙන්ද මන්ත්‍රික වෙන ආමි මහන්සියලා අභිෂේක පිටත්තර කරලා. ඒ වගේම මහිත මණ්ඩල කියන ප්‍රදේශයේද මහදේව ස්වාමීන් වහන්සේ ප්‍රධාන ස්වාමීන් වහන්සේලා පිරිස පිළිගන්න හැරියා. වත්මාගේ දේශයට ප්‍රාක්‍යත කියන ආනුදුර ප්‍රධාන ස්වාමීන් වහන්සේලා පිළිගන්න හැරියා. අපරක්ෂ දේශයට යෝනක මහා ධම්මරක්ෂක කියන ආනුදුර කණ්ඩායම පිළිගන්න හැරියා. මහා රාජ්‍යයට මහා ධම්මරක්ෂක කියන ආනුදුර ප්‍රධාන පිළිස පිළිගන්න හැරියා. එමගින් නිමවටද මන්ත්‍රී මන්ත්‍රීම කියන ස්වාමීන් වහන්සේ වැඩම කළා. ඒ අතරේ පුවන්න දේශයට වර්තමාන ඉස්මරණ භූමි නැත්නම් සාමාන්‍ය දේශේ නැත්නම් බුරුමේ කියලා හඳුන්වන වර්තමාන මිනිස්මාරයට පිටත් කළ හැරියා. කොහොමද උත්තර කියන ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ස්වාමීන් වහන්සේලා. ඒ අතරේ පින්නතුනි අපේ ලංකා දේවියනේ වළංකා සමරණීය සුවිදේශී සම්බන්ධතාවය නිසා පරිකමාගේ මුතේකේ මහින්ද ආමුදුර නැත්නම් මිහිඳු ආමුදුර ලංකාවට වැඩම කරා. මෙන්න මේ හතරින් පිළිතුරු ලෝකේ බොහෝ ප්‍රදේශ රජාතෝ යාපු සාක්ෂණික ස්වාමීන් වහන්සේලා ඒ සාක්ෂණික කාර්ය මත ඉගෙනීමේ පිටපල ඒවත් ගණනක් යන මේ ප්‍රදේශවලින් දුන්නා හතර දහම් වුණා. නමුත් පිළිතුරු ලංකාවට වැඩම කරපු ස්වාමීන් වහන්සේලා ඉන්න පිළිතුරු සැකේ තමයි ඒ ඇති කරපු සාක්ෂණයේ බොහෝ කලක් අවිස්සිනව තවතුනා. යම් යම් කාලවල යම් යම් විදිහේ අම්බාර ගැටි වුණත් ඒ කාලවල මේ සියලු මාත්‍රයෝට ගැලෙන්නේ නැහැ. වන්දන දෙන 300 ක අධික කාලයක් මේ සම්බුද්ධ ශාසනය අඛණ්ඩව රැකගැනීමේ ගෞරවය ලාංකික විසුණු මහත්තයාට හිමි වෙනවා. ඒ අතරම දෙලදෙනු තුන්සියක දෙයක් තමයි දැන් මේ තමන්තු ලංකාවට වැඩම කරගෙන බුද්ධ වර්ෂ 236 දී බුදුහාමුදුරුවෝ පිළිගන්න පාදම අවුරුදු 236 තමයි මේ තමන්තු ලංකාවට වැඩම කරන්නේ. වැඩමතු කොහොමද මහානාථන් වහන්සේ වහන්සේ කටපාඩමේ රැගෙනාකෝ ත්‍රිපිටකයේ අට කතා සහිත මුළු බෞද්ධ සම්ප්‍රදායෙම ලාංකේය කියන්නේ මෙතන. පොත්පත් කිසිම ගැන ගෙනගෙන නැති. පොත්පත් නෙලේ ගෙනාවි සියල්ලක්ම ධමරක ශක්තියෙන් කටපාඩමින් ගෙනාන. මේ කටපාඩමින් ගෙනාපු සම්පූර්ණ බුද්ධ වචනේ තමයි ආදාන පරිවාර ගන්නට මේ සියලු බෞද්ධ සම්ප්‍රදාය අපේ ලාංකේයයන් කරුම කළා. බුද්ධවත් දෙත්‍ය සිස්සනේ ඉඳන් බුද්ධවත් ආර්ය හතරේ දක්වා වන්තරන් දෙත්‍යක අධික කාලයක් මේ සමස්ත සම්ප්‍රදාය විද්වන් වහන්සේලා පරපුරෙන් පරපුරට දැකින ආකාරයේ කටපාඩම්. කටපාඩමේ තමයි මේ සියලුම බුද්ධවත් දෙය රැකෙනවා. මේක තුන්සියයේ සංවිධානය. ඒ නිසා මේ වතර දෙත්‍යක අධික කාලයක් කටපාඩම් දැකින උදාහරණය තමයි මම කාරණා මාතේ අනුකාරී දෙනකනා කළා පන්ති ග්‍රාම පරමන්තුනි එදා පිළිතුරේ ස්වාමීන් වහන්සේලා නැවෙන දුරදරසියේ ව්‍යාමාර්ගයක් අනුගමනය කරනවා නම් අද ලෝකේට බුදුදහම කියන මේ සුපිසේසී දර්ශනය ලෝකේ රැඳෙන්න තිබුණා. මේ මහා රහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීම සඳහා ආරාධනා කළේ ලංකාවේ කෙනෙක් නෙවෙයි අපේ රජක මාම තමයි ආරාධනා කළේ. කෙළෙතේ ආරාධනා කරන අවස්ථාව වල විතර ලංකාවේ රටතරේ පොඩි අතිමා ආරාධනා කරන අවස්ථාවේ ඔව් බොහොමද මොනදී රටතුමා තමයි ආරාධනා වල ලිච්ච මුල්වස්ථාවේදී ලංකාවේ රටතරේ මේ අවස්ථාවේදී නිර්මාණ කරපතා කරන ලංකාවේ රටතුමාව වෙන්නේ කල්පනා කළ බලන විදිහ කියනවා ආරිකා වයෝ වලද මේ රජතුමා කල්පනා කළා දැන් මිහිඳු සාමරවරු කිසිම විතර කෙනෙක්ගේ කාර්යවලට මේ වගේ බලය අනුමින් කෙනෙක් මිහිඳු මේ වරකට කෙනෙක් එක නිවි පාපික බාහතුල කාර්යයන් කිරීම අපහසුයි මිහිඳු තේරුම් ගත්තා. තේරුණාගේ රොමහන්සේ දැක්කා මහත්යේ ඉති බල අධ්‍යාන තිබුණා. එනිසා මහන්සේ තේරුම් ගත්තා ගණිතයක් කණි මා ජීවත් වෙන්නේ රජතුමාගෙන් පස්සේ මුස්තිවර රජතුමාට දරුවන් 10 දෙනෙක් ඉන්නවා. ඒ දෙවියන් තමයි මේ කිස්ස කියන නම හඳුන්වන්නේ. දේවානම් පිය කියන නාමයේ පිළිතුරු ගෞරව නාමය. මේ දේවානම් පිය කියන ගෞරව නාමය අපේ කිස්ස රජතුමාට විතරක් නෙවෙයි අතුරු රජතුමාට ප්‍රමාණ කරනවා. ඔහුගේ ඉන්න නම කිස්ස. එතකොට කල්පනා කළා මුස්තිවර රජතුමාගේ පංච රාජ්‍ය පිළිපත් වෙන්නේ මේ කිස්ස කුමාරයා. ඉතින් මට ප්‍රමාද වෙන්න ඕනේ කියලා කල්පනා කළා. එකම කරපණන්තරම මිනිසුන් ආන්දෝලනය දෙවරේට යාන්නොන පිළිස තීරණය කළ තිබුණේ. දැන් මේ ලංකාවට වැඩම කිරීම සඳහා ධර්මාත්මක රජතුමා ආරාධනා කළාට ඒ සඳහා සියලුම මාර්ගෝපදේශයන් කැපෙළුවේ කලිතු කාරණා සියල්ලක්ම සඳහන් කළේ මිනිසුන් ආන්දෝලනයේ ගුරුවරයා වෙච්ච මොම්බලි බුද්ධිසත් ආන්දෝලන. මොම්බලි බුද්ධිසත් ආන්දෝලන තමයි බුද්ධවර්ත 236 දී තුන් ධර්මසංග්‍රහයන් පිළිපෙළේදී ප්‍රධානම දේ උදේ සාමාන්‍යයෙන් වහන්සේගේ අනුශාසනයේ මාර්ගෝපදේශකත්වයේ මඩතමයේ සියලුම සාස්නික කටවෙන් බාහිර කොබාකයන් වෙන මෙන්න මහත් වෙනා තමයි මේ ඇතුළත් වෙන කණ්ඩායම. පිටුදු මෙන්න මේ කණ්ඩායම තෝරා ගැනීම ඉදම්ම ඉතාම බුද්ධිමත්ව ඉතාම දුරදර්ශී වෙනමයි නිර්මාණුත්යන් දැකියි. එන්නේ උපසම්පදා මාර්ගපහන්දල පස්නමත් තෝරාගත්තේ. ඒ හතර නම් තුන් නම් නැත්නම් දහම තෝරගන්නේ. එන්නේ පස්න නම් තෝරගත්තේ. පිටුතුනි උපසම්පදා මාර්ගපහන්දල කියලා කියන්නේ විශේෂයෙන් උපසම්පදා විශ්ලේෂණය කරනටලු ප්‍රධාන විශේෂකරණ සිදු කිරීමෙන්දා අවම වාදයේ පිටු සම්මතල සංඛ්‍යාව. ඒ උපසම්පදා සිදු කිරීමෙන්දා අවම වාදයේ පහත් සංඛ්‍යාව තමයි මෙහි තෝරාගන්නේ. මෙන්න මේ සිදු වීම මත අපේ රටේ සමහර දේවල් විතරම ධාර්මයන් සාධියු කරනකොට සාමිල් වාදයට පස්නමක් ඉන්නෝනේ කියලා. එහෙම අනුස්සත් කොහෙවත් තිබුණ කේවත් පසු පායන කිසිදු ධර්මයකවත් අඳහන් වෙන්නේ නැහැ. උපසම්පදා සාමයෙන් මහත්ලා පස්නමක් අවශ්‍ය වන්නේ උපසම්පදා විනීකරණයට ඇතුළේ ප්‍රධාන විනීකරණ සිදු කිරීමේදී. උපසම්පදා විනීකරණය ඒ වගේම කටින සීවරය සාමීස් කිරීම මේ ආදී ප්‍රධාන සාමයෙන් කරකරන සඳහා. සාමය රිපසාමි මහන්සිය කෙනෙකුට වුණත් සාමික දායක පිළිගන්න පුළුවන්. පස්නමක් ඉදීම අවශ්‍ය නැහැ. ඊළඟට පිටතුමෙන් මොන සාමියද මහන්සිය කියලා සාමිය සාමයෙන් වාස්තේ කියලා තෝරාගත්තා. එන්නේ සාමයේ වාස්තේ සාමරේ මුදල් සාමාන්‍ය කියන තෝරාගත්තා. පිටතර ලංකාවේ වැඩ කරාට පස්සේ ලංකාවේ මිනිස්සු දැනගන්නට ඕන උපසම්බදා සාමයෙන් වාස්තේ කෙනෙකුට සාමයේ සාමයෙන් වාස්තේලා කොහොමද කරකැලකේ වාස් පිළිවෙත් සාදී දැක්වන්නේ කියන විචාර කෙරෙහි ගන්නවා. ඒ සඳහායි සාමයේ සාමයෙන් වාස්තේ කියන පරමාර්ථය. ඊළඟට පිටතර අවශ්‍ය උපාසකේ පොතේ කියන. අවුරේ කියෝපාසකේ ඒ පාඩකේ තමයි පන්සලක තියෙන පාඩකය. ඒක නිමේ සමාන සාමරයේ වාස්තේ පාඩක කොටස්යක් කියන මේ දෙදෙනාම නිරුව අතරට සම්පතන ඥාති. නිරුවන් හාමුදුර කියන්නේ සම්ප්‍රේක්ෂාවට පුදා. පාඩක කොටස්කේ කියලා කියන්නේ ඒ ඥාන සම්බන්ධතාවයේ තියෙන පුදේ. මෙන්න මේ දෙක පිළිබඳව හස්තනා තෝරාගත්ත පන්සලේ උන්වහන්සේ කල්පනා කරා ඒ වෙලට සම්පන්න රටකදී මුල ඉවරයි තමයි නමුත් එන්න වටේ ඉන්නේ කියලා ටිකක් ප්‍රමාද වුණා. බාරන්හි ඉන්දියාවේ දක්ෂින කිසි දක්ෂිනා පතේ කියන ප්‍රදේශයේ දක්ෂිනා කිරියේදී මේ පාමේ වහන්සේ නම් මාතකය ලංකාව වෙන කලින් పూర్ව සෝදාන් හඳුනා. ලංකාවේ එකල තිබෙච්ච භාෂාව ඉන්දියාවේ තිබෙච්ච මඩේ භාෂාවට වුණත් මේක භාෂාවක්. පාලේ භාෂාවට සමාන භාෂාවක්. නමුත් පොඩි පොඩි වෙනස් තමයි ලංකාව උපවාසව අපි කියන පැලේ ලංකාවේ භාෂාව හදන්නේ. එතනදී ලංකාවේ තියෙන භාෂාවේ විෂමතාවයන් ආගිය තේරුම් ගන්න විපාරිදී. ඒ කරන්නේ ලංකාවට ආවම කරන්නේ වැඩ පිළිවෙල පිළිබඳව පැලේ සාකච්ඡා කරන විදිහට සාකච්ඡා කරනවා. ඒක සකස් කරගන්නවා. එතකොට දක්ෂිණ ගිරිනේ මාස 6ක් ප්‍රමාද වුණා. ඊට පස්සේ පිටතට තව මාසයක් කියන්නේ දේශ ගිරි කියන ප්‍රදේශෙදී. මේ දේශින් තා ගිරි කියන ප්‍රදේශයේ පින්නතුනේ මේක හාමුදුරන්ගේ නෑනියන් වෙච්ච දේවි සහ දේවිය කියන ප්‍රදේශය. දේවිය කියන්නේ ඒ කාන්තාවට කියුනේ. නමුත් දේවිත් කියන ප්‍රදේශය කියන නිසා දේවි සහ දේවිය කියලා සඳහන් වෙනවා. එතකොට මේ විදිහට හාමුදුර ලංකාවට වැඩක් කළේ බිඳුතුනි. තමන්ගෙනට කියලා මමදක කළා. ඒ අමදක කළේ ගමනේදී තමන්ගේ නෑනියන් දක්ෂිණවන කියන හැඟීමක් අවසන් වෙනවා. මොකද නැවත නෑනියන් දක්ෂිණට ලැබෙන්නේ කියන අදාතර මාත්‍ය තුළ තිබුණා නේද? එල්සා මාත්‍යත් මෑණියන්ගේ ප්‍රදේශයේ මෑණියන් විසින් මේක කරපු වේදිත ගිරි කියන විහාරස්ථානයේදී මෑණියන්ගේ උපස්ථාන ළඟදී මාත්‍යක කාර්යය කරනවා. දැන් මෙතනින් කාලේ ගත වෙන විට පින්නතුනි මුත්‍රි වරණි මාත්‍ය ගියා නව රජෙක් නිමිතියට තිස්ස කුමාරයා රාජාධිපති කරා. ඒ රාජාධිපති කරන අවස්ථාවේදී ලංකාවේ විවිධ ප්‍රදේශවල සුවිශේෂී වස්තු පහළ වුණා කියලා සඳහන් වෙනවා. මොදෙල් දිනක සමාන රත්තරන් මැලි කාර්ය වෙනා පාණිකට සඳහන් වෙන අපේ මහාවංශි. මොකද මේ රජතුමාගේ පුණ්‍යම නිසා. ඒ අතර පිටතින් රජතුමා ආජාතිත්වයේ කරලා සිටියත් ඉන්දියාව සමීප රට රාජ්‍යයක් හැටියට අශෝක රජතුමා නැවත රාජාභිෂේක කරන්න අවශ්‍ය සියලුම උපකරණ අශෝක රජතුමාගේ විදිහට මේ ධර්මා වේවා. ඒ උපකරණ වලට අදාළ විශේෂ ඉන්දියා හසුනක් වරණතුමාට මොකද විහතුන මේ හසුන තමයි ඉස්ස කුමාරයෙක් කිනොතිස්ස මා බුදුන් දහම් සමුල් කියන දේශයේ තරම් පරිදි ඉස්මරණ ගියා ඔබ එළුවන් කර යන්න ඒ සඳහා මා ළඟදීම ධර්ම දූතයන් වහන්සේලා දෙනවා කියන්නේ. මේ පරිදි මම නිර්වාණ සරණ ගියා, ඔබත් නිර්වාණ සරණ යන්න. ඒ සඳහා මම ළඟදීම ධර්ම දූතයන් වහන්සේලා එනවා කියලා. මෙන්න මේ ප්‍රකාශයේ පිටුපස්සේ ඉතාම වටිනාකමක් පෞද්ගලිකයෙන් මේ ප්‍රකාශය හොඳට මතක තියාගන්න. මේ ප්‍රකාශය පොඩි දෙයක් නෙවෙයි තමයි නෙවෙයි. පින්න පිළිබඳව ආන්තර බොහෝ සෝතරණ දේශනා කරලා තියෙනවා. යම් කෙනෙක් තමයි දෙමෝපියන්ට ආදරේ නම් ඒ දෙමෝපියන් කෙරුවන් කරන්න යවන්නේ නැහැ. ඒ වගේම තමයි පිටකව ප්‍රේමකලෙක් ඉන්නවා නම් ඒ යමලුවාට තමයි වාස් ප්‍රියමනාප කරන්න. ඒ යමලුවා තමයි කියන දෙහන සූදානම් නම් ඒ යහලුවත් දරුවන් කරණ යවන්නේ කියලා. ඒ වගේම සමන්ගේ දරාපර දරුවන් පරිස්සම් දරුවන් ඉන්නවා නම් ඒ ධර්මයෙන් ලොකුම ආශාවේ තමයි දරුවන් තුනවත් කරණ යවන්නේ කියලා. මෙන්න මේ අනුපාතනා වනුව බුදුරජාණන් වහන්සේ සඳහන් කරන යක්කුට පිටවත් මිත්‍රයෙක් ඉන්නවා නම් ඒ මිත්‍රයාට දෙන ලොකුම ත්‍යාගය තමයි මේ දරුවන් හඳුනා ගැනීම. එනිසා ඒ අවවාදයේ පිළිගත් ධර්මාන්තෝක රජතුමාන් පිළිතුමි තමන්ගේ සමිඳුන් මිතුරෙක් ලෙස හැබැයි කිසිදා අමතුතු නැහැ මිතුරෙක් කියලා කියන්නේ අතුල්පත් වලින් විතරයි මේ මිතුරක් වෙන්න තිබුණේ. තමන්ගේ කිසිවක් සමිඳුන් මිතුරෙක් ලෙස නැහැ මිතුරෙක් කියලා ඉස්ස කුමාරයාට මේ එළුවන නැඹුරු ත්‍යාගය ලංකා සේවන්නේ දැන් තිබුණා. මෙන්න මේ සියලුම හේතු සම්පත් මත පරිසරය මත පිළිතුමි කිසුකමාණියාගේ රාජ සංකල්පය සමග ඉන්දියානු ආන්දෝලනයේදී පිටිකා සමග ලංකාවට එන මනාලි රැකපතන තෝරගත්තේ ශාරිකමාණ මොණගෙන් නොවන සුදුසු ස්ථානයකදී. මේ සියල්ලම පිළිතුරු පාස් පොලොකිට බලන කරුවා. ඉන්දියානු ආන්දෝලන කියලා කියන්නේ ඉන්දියානු ආන්දෝලනයේ ආපතිරම ස්වාමීන් වහන්සේලා රවටන මහත්යලා. නිකන් ස්වාමීන් වහන්සේලා නෙවෙයි සිව්පිලිස්සියාපත් අභිඥානාදී රහතන් වහන්සේලාගේ වැඩම කළේ. ස්වාමීන් වහන්සේ දරන්නේ ආරාපු කිහිප බණ්ඩුකේ උපස්ථිතයන් අනාගාමී වෙලා සිටි. නිකෝත කොටින ආස්තුලෝ යෙති බලසහිත ප්‍රධාන මාර්ගයේ පස්සලා සිටි. තමන් සාමයේ යනවා. මෙන්න මේ විදිහට පින්වත්නි ස්වාමීන් වහන්සේලා වැඩම කරන ආකාරය කියලා සමාජ සම්මුඛ වීම සඳහා තෝරාගත්තේ මිහින් සනාව කියන මාසේ ප්‍රසිද්ධ වෙච්ච ඒ ස්ථානයි. අම්බස්සලේ ස්ථානයි. මිලින මහරහතන් වහන්සේ පිළිතුරේ පිටර මාර්ගයේ සිටියා. ඒ ස්වාමීන් වහන්සේලා කලින් රජකමා දැකල නැහැ. ඒක පිට විශාල පිටසක් දැක්වෙමින් රජකමා කඩබලයකපත් වේ කියන කරුණ ස්වාමීන් වහන්සේ මුත්‍රිමත් හදාගෙනී. ඒ නිසා රජකමා පිළිතුරේ පොතන් පොහොව දිනයක් ආසන අවස්ථාවේදී රජකමා විනෝදයේ සදාකවත් පිළිසක් සමග ජල ක්‍රීඩා කරලා අනිත් පිළිසක ජල ක්‍රීඩා කරන විදියට ගෑනේ රජකමා තව පිටසක් සමග සතුන් ගලේ විතර විසතුන්ගේ පන්තියන් නෙවි. අනුරාධපුරේ මහනගරවල සමීපයේ වාසය කරන රජතුමා එතන ඉඳලා දැනෙන විචින්තරාවක් වෙන හරියටට කොන් උදාහරණයකට මම හරි විතර ප්‍රමාණයක් කියනවා. ඒ ප්‍රදේශයේ තියෙන අවස්ථාව. මේ අවස්ථාවේ රජතුමාගේ මූල පන්තියන් ඉන්නේ අවස්ථාවේ. මේ මුවන් පිටින් මුලින් අර දස්තර පොර තමයි පොළොමෙන් කියන කටකොඩවත් පිළිතුරේ දැන් බුදුදහම ගලපෙච්ච කාලයකදීවත් අපේ රටේ මිනිස්සු බලන බුදුදහම නිකුත් පිළිතුරේ නෑ. ඒ රටේ සත්‍ය අර අනකල කන ආස්කාරයේ විඥානයක නාමකාරයේදී සාධාරණ වෙන්නේ නෑ. රජතුමාගේ අවස්ථාවේ සමාජයේ කුරුණි සත්‍යයක් කළා මේ සකල දුවන්. දුවන සකලයේ තිබෙන්නේ කෑම කන කටකොඩවත් අපේ රටේ මිනිස්සු ඉන්නේ. එතකොට මෙන්න මේ විදිහට කතා කරනකොට සාකච්ඡා නිදින්නට උත්සාහ කරනකොටම අර ඉහළ ප්‍රදේශයේ ගස්තරාම කියන්නේ කිසිම ආම්ලෝ පිට තින්න කියලා පරිමාණ කතා කරනවා. පරිමාණ කියන වචනේ තමයි මේ නම කියලා කතා කරන්නේ කවුද කියලා. රටේ රජතුමා කියන්නේ ඔහුගේ නම වෙනුත් ඒ කාරණේ කියන්නේ. ඒ නිසා කල්පනා කළා මට මේ නම කියලා කවුද කතා කරන්නේ කියලා මම කියලා ගන්නවා. වාචකෝට කියන්නේ යාමේ ස්වාමීන් වහන්සේට දැක්කලාම දැක්කේ. මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ ඉරිද බලෙන් අනිත් හැය නොපෙනෙන කරත් නැති මොනි. මේ දුහතර විතරක් පෙනෙන විදියට දැන් කරත් කරන්නේ මොනි. මේ අවස්ථාවේදී ඔබ කවුද කියන කොට මම කියන්නේ මා නැත්නම් කිතුහාම දැකලා ඔබ කවුද කියලා. සමනමයන් මහරජය ධම්මරාජන් සාකාර සම්මේ කණීරම් මංකාරය ජම්පු තිරිපාණි නහරණ කියලා. සමනාමයන් මහරාජ ධර්මරාජස්ස සාවක මහරජතුමනි අපි ධර්මරාජයන් වහන්සේගේ නැත්නම් ධර්මපාණී බුදුරජාණන් වහන්සේ ගැන සාමතිය ඊළඟට කියනවා තාපේ අනුපම්පාය ඔබටම අනුපම්පාදීස අපරාවයිය අපමණි අපේ ඥානෙන් කියන දැන් බලන්න මෙන්නේ පිටින් ධර්මාර්ථ වෛස්මාල පුතාය කියලා කියන්නේ නැහැ නැත්නම් සම්මා විදිතම රහතන් වහන්සේ කියලා කියන්නේ නැහැ අමම ගෞරවයෙන් කියන බුදුරජාණන් වහන්සේ දැක්වි කළ දෙවි කෙනෙක්. එන්නේ නේද සුවිශේෂී අවස්ථාවක්. සැබෑ මාමේ වහන්සේලා පෙරවන දෙන ගෞරවයේ සමාන සම්මානීය කරන්නේ උත්සාහ කරන්නේ. ධර්මඥාන උමාහත්යේ කලණියේ සැලුම් ආදී නිවිච්චී මහරහතන් වහන්සේලා බෙතර ඒ ගෞරවය පහර කළා සමාජයට දෙන්න. මේක තමයි අන්නේ. මෙන්න මේ ප්‍රකාශය කරපු ගමන්ම රජතුමාට මතක් වුණා ඒවන විකත් ධර්මාර්ථ රජතුමා රහතන් වහන්සේ වැඩමුණි. අර සාජාගේදී කරන්න අපිට කරන මේ බඩුපාණ්ඩත් එක්ක ලියක් ඉවර තිබුණා මා මුදුන් දහම් සංගොණ කියන දිරුවන් කරණ ගියා. අවස්ථාවෙන් කරන්නේ ඒ ප්‍රධාන මාර්ගයෙන්ම දක්ෝචන මාර්ගය එනවා නේද කාටද මේක මතක් වුණා. එස්සා මෙහෙම ඉන්නවා කෙනෙක් බව දැක්කම විනාර සමාජයේ තරලි මුණ දුනි කියන ආදී මතක දැනෙනවා. පස්සේ දාරා ආමේ මාතේ ගලපලෙ දෙන්නේ නැහැ කොහොමද? දැන් කොහොමද ආත්මහාරයේ දෙන්නතුනි? කයිත මහනවාන් විවාහ සවහන්ස කොහොමද වෙන්නේ කියන්නේ? දැන් මේක දිහා වැඩයක් කරන්නේ. සංඥා. ආත්මහාරයන් දෙන්නේ කරනවා කියන්නේ මම උපකාර කරන්නේ. එතකොට පාටි වාස්තේ කියන වරිතුම යාමේ අපි ආවේ දැන් සෝවාන් කියන්නේ සෝවාන් නම් එකපාරේ වචනේ කියන්නේ. ඉතින් කෙනා කියන්නේ තාත්තා මම අපහසුට වෙන්නේ නැහැ කියලා කියන්නේ. නැත්නම් මගලට මම අත්හැරෙන්න දුරට යන්නේ. මේ වගේ ප්‍රකාශවලින් තමයි තමයි ගන්න කියන්නේ. තේරුම් ගන්න පුළුවන් දෙයක් කියන්නේ. ඕනාලාට වචනවල කියන්නේ. මම සෝවාන් කියන්නේ කියලා සෝවාන් කියන්නේ ජනමාධ්‍ය හරහා කියන්නේ. ප්‍රධාන කෙනෙක් කියන ප්‍රකාශන අවස්ථාවක් තියෙනවා. උදයන් විශ්වවිද්‍යාලයේ තියෙන කඩම අඩමින් තෝරාගන්න කියලා කියනවා. දැන් රයිතුමාට වඩා බුද්ධිමත් කෙනෙක් ලාස්තර විද්‍යාවෙන් තුනක් ඉස්සන්. නමුත් ඒ අය දෙකේ කියන පරිච්ඡේදය. දෙලින්ම රජතුමා ඉන්නවා. එන්නේ ලැජ්ජිතව. රටේ රජයේ ඥාන ප්‍රධාන ප්‍රශ්න ගන්නවා නම් රටේ අනිත්‍යතාවක් කරාදිම ඉඳහම කියන්නේ හේතුවක් වෙනවා. අනිත්‍ය සමග පිළිච්ච කිසියම් රටක ධර්ම ප්‍රචාරය කරලා ඉන්න ආචාර්ය උත්සාහ ලබා ගන්න පුළුවන් නම් ඒ සමයේ අපදස් තිබුණා අමරණ සත්‍යයෙන් කරපු නිවහන් වහන වැඩිමාගේ කටින් මුලින්ම ඉන්නම කරන්නේ කයිමාදීන් තමයි මේ කමලක. නැවත සාමි වහන්සේ අහනවා කයිමනේ විනාබගල ඇහෙන විනාස කරක් තියෙනවා කියලා. ඔබයි මේ තරම් බොහෝ අපලක් තියෙනවා. ඒකත් යනවා මේ අපලතුන් ඒ අනිත් සමගට උත්තර අපනමයක් තියෙනවා කියලා. ඔව් සාමි අපරමයක් තමයි ඒකේ වැඩිපුර තියෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ නැවත හතරෙන් පස්සේ මේක අහනවා ඒකමයි අනිත් සමගතු අපනමකට උත්තර වෙනස්කම් තියෙනවා කියනවා. අනිත් සමගතු අපනමකට උත්තර කාර්යයක් තියෙනවා. ඒකට මොකද උත්තරේ? ඕල්මාගේ තමයි මේ අපලක. මේකෙන්ද මොකදද? පොඩි මේ දෙන්න මොනවා තියෙනවා? වෙනස් සමගත් තියෙනවා අපනමකට තියෙනවා. සායතමය ඉවරේ කියනක පිළිතුරු දුන්න දැන් මේකට ඇහිලා අපේ එකපාර තේරුණා නේද මහත්මයා? දැන් අපරණේ තේරුම් ගන්න කලින් තමයි ගොඩවන් පිළි කියලා. ඊට ගමනක් තියෙන මේක සමාජාඥයන් ඥානකරණය. මොකද ඥාන රත්නය එන්නේ රණිතුමාගේ මහානවකයි තුමනේ ඔබට ඥාන දෙන්නේ. ඔබ සාමයෙන් මට ඥාන දෙන්නවා. ඥාන දෙන්න හැටි තියෙනවා. ඔබ සාමයෙන් මට ඥාන දෙන්න තමයි මට ලැබෙන්නේ. කොහේ රණිතුමනේ ඥානද? ඥාති නොවන අතර හැර තවත් පිළිගන්නවා. ඔව් ඔබට දුමනී කියනයි මම නම් කියලා කිව්වා. මෙන්න මේකට කියන ඥාති කර්මය කියලා දිනුනේ. පිළිතුරු දෙකේදී ඉතිහාසයේ ඉන්දෝයෙන් ඉතිහාසයේ මේ අවුරුදු 2015 කට කලින් සිදුවෙච්ච මේ බුද්ධ පරිත්‍යාගය මේක ක්‍රියාත්මක කරලා මේ බුද්ධ පරිත්‍යාගය කියලා කරගන්න. ඒක වලින් කලින් සාකච්ඡා කරන්න කලින් ඔහුගේ බුද්ධිය මොන මාර්ගයේ කියලා දෙවිලා යම් කිසි බලපෑමක් මේ පරිත්‍යාගය වස්තාව. ඊට පස්සේ තමයි පිළිතුරු බුදුරහමෙන් කියන ප්‍රධාන සූත්‍රයත් එක්ක අප ඉතරම හොතන කොමදාවත්වලදී දේශනා වෙන මහාන උපත් සූත්‍රයේ සෝල්තනාති මලෝම සූත්‍රයේ මේ සූත්‍රයේ පිළිතුරක් ලැබුවට අපි හන්නේ ඉතාම ටිකයි මේ සූත්‍රෙ. මේ සූත්‍රය ඇතුළත් වෙන මාධ්‍යමික කාය දෙනකොට ඒක හරියට විපතයි. මේ සූත්‍රයේ පිළිතුරු මෙයන් සම්පූර්ණයෙන් කියවන්න. මේ ඉතාම වැදගත් සූත්‍රයක් අන්ත ජීවිතයෙන් වැඩගත් උත්තරයක් මේක. මේ සූත්‍රයේ දෙන්නතුනි දැන් අපි විවහාර කරන දැන් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන කාටි ඇතුළත් වන මේ සූත්‍රය. බණ කොච්චරම බුද්ධිමත් විදිහට මේක තෝරාගෙන ඉන්නද කියන්නේ. බොහොම දෙයක් කියලා අපි. සාමයෙන් ගැටලුවා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන පස්සේ කාලා අපි අපු කාටද පස්සේ ගානේ කවවත් අදාළ දෙයක් කරන්නේ බොහෝ දෙයක් කරනවා මේක පෙර ගන්න දෙන්නේ මේක පස්සේ කාලේ අපි හදාගත්ත දෙයක් කියලා බොහෝ දෙයක් කියන්නේ තමයි මේ මාර්ගයේ සෝත්‍ර කීයකම කියන මේ සෝත්‍ර දෙකක් තියෙනවා නම මේ තුලාස්ස භගවතෝ සෝත්‍රයේ මේ නමස්කාරය සඳහන් වෙනවා එතන කවරෝලේ පොතේ නමස්කාරය කියලා සෝත්‍රයක් මතක් කියලා අපිට කියන්න පුළුවන් සෝත්‍රය තමයි සුල්ලාහත්ති භගවතෝ සෝත්‍රය අපි මාර්ගපත සූත්‍ර කියන දෙයක් තියෙනවා. සෝලහත්ති පදෝම සූත්‍රය සහ මහාහත්ති පදෝම සූත්‍රය කියන අමිතී සූත්‍ර දෙක. ඒ සූත්‍ර දෙක වෙනසම හඳුන්වා ගන්න නිසායි මේ සුල්ල සහ මහාහත්ති විදේශන නාම දෙක තියෙන්නේ. මේ සූත්‍රයේ සඳහන් වන්නේ ඉස්තරාස්කාරයන් දෙදෙනෙක් පුත්‍රයන් දෙදෙනෙක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව සඳහන් කරන කාරණා කිහිපයක්. දිනක් දිනතුනි ජානතුමනි කියන බ්‍රාහ්මණය සුදු අඥානයේ දෝහාකරත්තේ නැදලා නැදලා සුදු වඩින් නැතිලා ඒ නැගේ පුරා අනිහාරේ දෙවිය මෙන්නේ ආස්කාරක දිනතුනි බුදුරජාණන් වහන්සේ මනසේ තිලෝ විහාසින බ්‍රාහ්මණි පරිසාරයේ ඒ ජානතුමනි බ්‍රාහ්මණය මොනවා ඒක නම් මේ පිළෝධිකාන්තික පරිත්‍යාගය කියන්නේ ඥාන කෝණි ප්‍රාප්තන යනවා. ඔබ ඇයි සුදුර ඥාන වහන්සේට ගරුකරන්නේ කියන්නේ. ඊට පස්සේ ඔය ලොකු විස්තරයක් කරනවා. බුදු ඥාන වහන්සේ ගැන උන්වහන්සේගේ ගුණය කියන මානසික වෙනකොට පුළුවන් තමයි නැහැ. ඒ වගේම බුදු ඥාන වහන්සේ කියන එක තමයි එන්නේ ගුණයක්, එන්නේ ප්‍රඥාවක්, එන්නේ පරණාවක් අනිත්‍යය ගැන සඳහන් කරන්න පුළුවන්. නමුත් මම ගන්න සමුලි මාර්ගයක් නම් කියලා බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදායම කරනවා. මේ ප්‍රශ්නාව මේ ප්‍රශ්න දුන්නාම මේ උත්තරේදී ඒ උත්තරේ තෝ තියාගන්න විවාහයේ ප්‍රතිපත්තියක් ආමු ඒ හැම විට ප්‍රශ්න මාතාව ප්‍රසන්න වෙන පළකයි බොහොම තාර්කිකකමක් තමයි නම බුද්ධජනන වහන්සේ කියන ප්‍රියතිය කියනවා බුදුහන්සේ පොළවේ හැමදාම දේශනා කරන ධර්මකාරණ එක් මක්ව වුණේ අර එන ආර්ගනන්තේ කාමද කරනවා එතන මේ ප්‍රශ්නකට අවස්ථාවක් නැති වෙනවා ඊපදින සවස් සමාජයේ මේ ප්‍රශ්න අහනවා අහන අවස්ථාවේ ගුණ අපේ දෙවිතුන් දෙනාගේ පිළිතුරට ප්‍රකාශපත් වෙනවා ප්‍රකාශපත් වෙන දුර්ඥාන මහන්සේ ධර්මයේ සංඥාදී මේ කෙරුවන් කරනවා සමහර සමාන ඉරියව්වක් ප්‍රශ්න අහනවා ප්‍රශ්න අහනකොට නිදාගෙන ඉඳගෙන බුදුරජාණන් වහන්සේ වෙනම මහා වෙලා උප සම්බදා වෙලා නැහැ මානින් කරගන්න විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ගුණ නාස්තියක් අර පිළෝතිකාම් දාස්මනියක් මතහන් කරනවා පිළෝතිකාම් ප්‍රයත්නයකයා ජානකෝණි ප්‍රාප්තිය කියන ප්‍රකාශයක් පසුනා ඕ අස්තපරත්‍ය හමින් බැලලා මුතුතරෝ ඒකාන්ත කරගෙන නිවන් දැක ඉලංගරණා බුදුහාමුදුරට නමස්කාර කරනවා නමෝ තස්ස බබෝත වහන්සතුන් අම්මා සම්බුද්දස්ස පිළිතුමාර තුම්මතර උමහන්සේ වන්දනාන කරන උන්වහන්සේගේ ගුණයට ඒ විතරක් නෙවෙයි ජානකෝණි ප්‍රාප්තිය ඕන කරනවා මේ බුදුරජාණන් වහන්සේ හමු වන යන ඔහු මේ මාත කරන්නේ මොකක්ද කියන තරපයා තමයි ඒ කණිතේ බුදු දහම මහත් සිමුණ කරලා අර පිළෝනිකා ප්‍රාර්ථනාවක් එක්ක සිදු වෙච්ච සාකච්ඡා සම්පූර්ණ සම්මන්ත්‍රණය ඒ සාකච්ඡා කරලා බින්දුමි ඒ සාකච්ඡා අවස්ථාවේදී බුදුහම සදහස් කරනවා බ්‍රාහ්මණිය ඔය අනුපාතනාමෙන් ඔය කියපු කාර්යාවලින් සම්පූර්ණයෙන්ම මම අනුපාතකත් කියන කරුණ ඔබට තමයි කරුණ ටිකක් එකතු වෙන්න ඕන නැහැ කියලා ඇත්තේ කුටියේ කුමාරන් ආශ්‍රයෙන් ධර්ම දේශනා කරනවා. යම් යම් කුටියේ ඉන්නා පිටුනි කැඳේ යන ඇත්තු අල්ලගෙන ඇතන් ඇත්තුන් බහන් කරනවා කැඳේ. ඇත්තු අල්ලන්න ගන්නවා. මෙන්න යනකොට සමහර අය කියන සුනේ. යම් දුර යනකොට ඔබට ලොකු ඇටුගේ ඇත් අරතුන් වෙනවා. අනිසාරකෝ දැන් තම පාතරකෝ දැන් තම මොකිනවා මේක ලොකු හැටිවරක් කියන. එනිසා ඔබ රටේ වැඩි කෙනෙක් මේ ලොකු නැතයි කියන. නමුත් මේ බුද්ධිමත් කෙනෙක් නම් ඔබ කල්පනා කරනවා මේ ලොකු නැතයි කියන මේක වඩා ලොකුම වාහනික කියලා ඇස්වලට තියෙනවා. ඒරෝ නවදොරට කියන්නේ යනවා. යනකොට ඔබේ අන්තිමට ඇටුගේ හැටිවර වෙනවා. ඇතැම් විට මේ වාහන ගන්න කාරේ නැතිවර දකින්නවා. ඇතාවට අතුපඩක ස්ථාන වෙනවා ඇතාවේ ඇත්තල දස්වල කැඳිලා පොතු කියපු දැන් වෙන ඇතාවේ උත්සේ හොතිරණය කරනවා තෙරණිකලෝ සලබනා කරනවා මේ වාහකලා කියන ඇත්තුල්ල පුළ නමුත් විශේෂ ස්ථානක ඇත්තු වර්ගයක් ඉන්නවා උච්චා අනායකාක ඇත්තු වර්ගයක් ඉන්නවා මේ උච්චා අනායකා කියන ඇතාන් මීටත් වඩා උත්සේ හොතිරණය කරලා උත්පලන් සඳුවිට යනවා යනකොට ඒකත් හම් වෙනවා. ඒකත් හමුනාට තව දිනකව තව දුරටත් දෙකව කල්පනා කරනවා මේකත් වඩා ලොකු. ඇත්ත වරියක් ඉන්නේ තමයි පුච්චා අනේ රුකන්නේ. ඔව් මේ පුච්චා අනේ රුකන්නේ නැත්තම් අතන් හරහා යන්න බැන්නේ නැත්තම් හිතේ කිසිම වෙනවක් නැත්නම් කාදීම වාඩි වෙලා හොයි නම් තාම මේ ඇත්ත ප්‍රයත්න යන කෙනාට නෙමෙයි. ඔව් එතනදි තමයි ඉන්නේ මම. සත්‍යන්තන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාර්ගයේ පරිදි තමයි සාමර සාරය යන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළවමයි කියලා දැනගෙන. ඒ බුදුරජාණන් වහන්සේ කරා එන බණ අන්නගෙන. ඒ වරහණයට සමහරයි උන්වහන්සේගේ ධර්මමාර්ගයේ පළමු පියවරණ ධර්මස්වරණය කළා ඊළඟට පළමු ත්‍රිවිධ ශික්ෂාවේ පළමු පියවරණ සීලයට වෙනවා. සීලය කැඩෙන්නේ විනති සාමාන්‍ය ප්‍රාණඝාතයෙන් දුරු වීමෙන් ආරම්භ වන මේ ශික්ෂාවන් අනුව ඔහු මූලික ශික්ෂාපද පිළිගන්නවා. රැකල තවතවත් ඉදිරියට යනවා. නැතුම් ගැටුම් බැරි නාමී සාවක දුර වෙනවා. ඒක ප්‍රධාන ඉහිලට කිමිලා අත්තන්නාසා ඉන්ද්‍රිය සංවර කරන ඉන්ද්‍රිය සංවර සීලයට යනවා. සත්‍ය අනිසිත සීලේ වල ආහාර පාන අනුභව කරනකොට සත්‍ය වේක්ෂා කරන මොලි සීක නරබල කිරීමෙන් ඉස්සාවු මනමතින් කරනවා. මෙතන කියලා කියන පිළිතුරේ පුරා භූමියකට හානියක් කරන කෙනෙක් විතරක් නෙමෙයි. ගහක් වලක අත්තක් නොකඩන මට්ටමට මුත්‍යයෙන් ඉඳ සීමෙනවා. මෙන්න මේක පිටුදිනේ සිටින උපරිම වශයෙන් දීන වේවා අර 70 වර්ග තුන් දෙනාගේ පළවෙනි හදා අනුනාන මාර්ගය. සමහර හිතනවා මේ සීලේ දෙකේ ජීවිතය සමාර්ථය කියන. සිල්වත් ජීවිතයක් කරනවා. සිල්වත් ජීවිතයක් ගත කරලා කියනවා මේ සීලේ විතරක් තැන් මතපත් වෙනවා. වෙනත් මාර්ගයක තියාගන්න අපි යන ධර්ම මාර්ගයේ අපි සීලේ විතරක් නරපින්නේ. ඒ යම්කක් අපට තියෙනවා නේද? නමුත් සීලේ විතරක් අවසන් පරමාර්ථය කියලා අපි ලකිනකොට අපිට සීලිය කරදරයක් වෙනවා. සීලිය තමයි කීතාව වෙනවා. සීලිය සමාධි විදහස් බාධා කරන දෙයක් කියලා සමත් වෙන ගන්නවා. නමුත් පිටතින් සීලය සමාධිය සඳහායි සමාධිය වස්නා සඳහායි. ඒ නිසා දැන් රාත්‍රී කාලේ ආහාර පාන ගන්න එපා කියලා නම් කියනකොට කිව්වනම් බුදුරජාණන් වහන්සේ එක දේශනා කළේ ඒක නිකම් නෙවෙයි. රාත්‍රී ආහාර පාන අඩුවෙන් ගන්න කියලා කියන කෙනෙක් වාස්තවමෙන්ට පහතුයි. ඒක සමාජයකට කරන්න පහතුයි. සමාජයේ ඉන්න දේශනා කරනවා. නමුත් මේකෙන් සදා අධ්‍යයනය කරන කෙනාට කියන්න ගන්නට ඕන. ඕ ඉන්නකෙ ඉතිරිය තියෙන කේවරේ කී ආස්වාද උදන්නේ. ඒ නිසා සමාජයේ ආස්වාදේ ගන්න කෙනාට සීලය පහතුයි. සීලය ආරම්භක පියවර ඇහෙන මේ හැටි උපරි මාකර සීලය ප්‍රවේද රාත්‍ය පිළිතුරු දේශනා කරන අපට කියන ගන්න විස්තර කරන්න දැනගාමයි. සීලය දිනුවන කෙනා පිටත දේට පස්සේ හොතක සීලයෙන් පොල් සම්පූර්ණ ළඟට හිත සමාධිගත කරනවා. හිත සමාධිගත කළ සීකේ සීල ආමයන් මෙහා පාද දීන විට මුලත් කුරුදු සීලෙකින් සාකියෙන් නිමේ පංච සීවර කරන්න දුරු කරනවා. පිටත යට යන ජීවිතයේ අපට තැනීම සඳහා ආමයන් ජීවත් කරනවා. අපි කොහොමද මේක කරන්නේ? අස්සන්නාසයෙන් දෙක පිළිමන දේවල් නම් කරගන්නේ. පරිපාලන වලට ගන්න විදිහ. අධ්‍යාපනයේ මාර්ගයෙන් සමුළු මාර්ගයෙන්. දෝෂ වලින් නම් විතරක් වැඩ කරන්නේ. නමුත් වෙනුනේ මේ දේවල් වලින් ජනරතු වේද වඩාත් ගයන් කියනවා. කාමයන් සංඝාතී ජීවණය අඳුරු දෙන්න ගවන්තෝයි. ඒ සාසනය පුරේණන් බහත් මේක කාර්යයක් කරන රටවරු මහලෙනා. ඒ රාජ සම්පත්‍ය අත්හැරලා ඇතැම් විට ජීවිතී මහරහතන් වහන්සේට පත් වෙනා රාත්‍රී කාලයේ අඩපාරේ ගල් කලාවලට ඇදලා අහෝස්තුකන් අහෝස්තුකන් අනේකතය අනේකතය ඉඳ සමාන් කර තියෙනවා. අර තමා ලබපු රාජ්‍යයේ ඇමතියන් පිළිවරාගෙන යතුරන්න තේනාව පිළිවරාගෙන ඒ ලබපු වේ වඩා මාත්‍ය සුවයක් තියෙනවා. මේ සතාත්වයේ පාරමී ජනති කරපු වන්දි ගල් කලාවක් මත නික්කේ ජීවාසය කෙරීම. එනිසා පිළිතනේ පස්තිවර නැන්නේ දුරු වීමෙන් පොයින් ලබන මේ ධර්මාලියක් වෙනවා. ඊට පස්සේ ඒක සමදරට ස්ථාපනය කර ගන්නවා. ප්‍රථම ධ්‍යානය ආදී ධ්‍යානාන් ලබා ගන්නවා ඥාන ලබා ගන්නවා. ධර්මයේ ප්‍රධානම ලෝකෙට යම් කෙනෙක් කියලා කීක ධර්ම තුයක් ඉඳනවා නම් මනස ලෝකෙකට නෙවෙයි. ජීවි ලෝකේ සදෝ ලෝකෙ ඉන්නවා තුයක් කියන කෙනෙක් ඉන්නවා නම් ඒ ජීවි ලෝකයි කියන දුවේ වඩා වැඩි තුයක් වෙන පිළිතුරු ධ්‍යානතුලින් හදවත ධ්‍යානයෙන් පස්සෙලා ලැබෙන සුවය කියන. එනිසා ප්‍රථම ධ්‍යානයෙන් ලැබෙන සුවය මේ දිවි ලෝකයෙන් ලැබෙන සුවයට වඩා අනිත් සුවය. ඊළඟ පිළිසින ප්‍රථම ධ්‍යානයෙන් උන නව පිළිනේ දෙවන ධ්‍යානයෙන් දෙවන ධ්‍යානයෙන් හතරවෙනි ධ්‍යානය කියන මේ ධ්‍යාන හතර. හරි ධර්ම මාර්ගය යන කෙනා. මේ ධ්‍යාන හතර බලබල එයි නව පිළිනේ කියන තුරි සමාන කරලා සිටීම ඕකේ විදිහට ධ්‍යානයෙන් වෙන බලන්න. ඒක හතරෙනි ඥානය කරා සමාධිගත මාර්ගය තෝරගන්නේ ඒක තමයි ජීවිතය අධ්‍යයනය කරනවා. මුලින්ම ධ්‍යාන පහක් අධ්‍යයනය කරනවා. පුඩා පහය කරා මුලින්ම තාපෝත් ශීලයක අනිමයි බලනවා. දැන් මොකද ඔක්කොම දැන ගන්නවා වීඩියෝ වලට ඇතුළත් වෙන ගන්නවා. ඊට පස්සේ ධ්‍යාන පහක් කරපු ධ්‍යාන කරනවා. ධ්‍යාන පහක් ඉන්නේ කොයි නම් එක කොයි ස්ථානෙද ඒක බලනවා. වටාපරව එකක් බලනවා 10ක් බලනවා 20ක් බලනවා 50ක් බලනවා 30ක් බලනවා ආශ්‍රව 500ක් බලනවා එතන වෙන කල්පයක් මහා කල්ප 500ක් කරා ආපස්සට බලන්න පුළුවන් මේ තාපස්සට යනවා ඉතින් මේක බලන්න මේ ඥාන ලැබු කෙනා කිව්වේ ඒ නාමයෙන් මේ කියන්නේ කුප්පේ නිවස්සන ඥානයි කුප්පේ නිවස්සන ඥානයි ළඟදී විතර තවකිනවා නම් අර ඇත්ත බලන කෙනා පදරේ ඇසා කරන නිවස්සනා නැති තවත් කෙනෙකුට ඉතිරි ඥානයක් ලැබුණා ඊට පස්සේ දෙවෙනි සතර කරපිනවා කුප්පේ නිවස්සන ඥානයි ළඟකට මේ ඥාන කිනකට පින්නතලින් දුක පාස් ඥානය ලබා ගන්නවා දුක පාස් ඥානය කියන්නේ සත්‍යනික පහේ පිටු තුනේ ඉවසනාට පවරේ ප්‍රතිපරස්සන් ලැබෙනවා ඒකේ ප්‍රතිසංකේතී පැත්තේ දුන කාරණා ගැන මතවට පොඩි ගැනීම. මම ඒක වලට සැකයෙන් මුදල් උඩට කියනවා. දැන් මෙතන සත්‍යයේ යුතුය වෙනවා නම් යුතුය ආකාරයෙන් හිතලා බලනවා. ඒවත් උදේ නැහැ හරි බලනවා. බලන විතරක් නෙවෙයි තේරෙන අකුසල කර්ම කරන යුග කියන ආකාරය. කුසල ගහන කරන්නේ යුග දිගාමේ ආකාරය තව මතවට දැනෙනවා. හරි අනිත්යේ නිවස් එකක් කියන අවස්ථාවේදී ඒ නිවස් එකම දෙක ඉස්සරහට ගෙවෙන්න ඇත්තට තේරෙන්නේ පොඩ්ඩ එක නිවස් දෙකක් වෙලා අනේ නිවස්රනේ ඇතුළු වෙන කෙනා අපදවට වෙනවා වගේ මේ චතුක පාඥානි ලබාගත් කෙනාට කියන දේ තේරෙනවා ඒක බාහිරින් ඉන්නුත් වෙලා නැහැ බාහිරයෙන් බුද්ධ නැමෙන්නට ආකාරය මේ අවබෝධයේ පිළිඳින්නේ බුදු සසුනේ ඇතුළත විතරක් නෙමෙයි බාහිර සාසනකට අයිතත් ලැබෙනවා නමුත් බාහිර සාසනවල එකක් මේ වැදගත් පුද්ගලයෙක් වෙනවා කියන එක මේ අදහස් මේක වැරදි අදහසක් පිළිඳින්නේ නැහැ පුද්ගලයා මෙයාට උපදිනවා කියලා කියනවා ඒක වැරදි අදහසක් ඒක සමාජීය පරිදි කියලන්නේ කර්මකට සමාජීය කාර්යයක් හරි. නමුත් ලෝකවල සමාජීය කාර්යයක් තියෙන වැරදියා. වරක් බුදුජාන වහන්සේ කෙනෙක් එක්තරා සාමි වහන්සේ කෙනෙක් කියනවා මරණයෙන් පස්සේ දෙවෙනි විගත වෙන සත්‍යයක් ඉන්නවා කියලා කියනවා කියන්නේ. බුදුජාන වහන්සේ එහෙම කිසි ගැටයක් කියන්නේ මාමි මහත්මයා කියනවා. මරණයෙන් පස්සේ කියන තියා එක මොහොතකින් තමයි කොහොමද යන කතාව ගැනම මම කියලා නැතකොට මරණයෙන් පස්සේ තවත් ආත්මයක් නිසා කෙනෙක් කියන්නේ නැහැ කියලා. එන්නේ කිකක් කියන්නේ නැහැ. නමුත් මේ කර්ම ශක්තිය නැවතුමකට බලපානවා. මේ කරන කර්ම ශක්තිය හේතුවෙන් ඊන කාරණා භාවයේ ප්‍රතිසන්දිය ලබනවා. ලැබුණ දෙයින් මේ ශක්තිය දෙකේ යනවා කියන එකක් නැහැ. එහෙම යනවා කියන මතයේ ඉන්නවනම් වෙන ප්‍රේමයට ඉන්න ශක්තියක් වෙනකොට ඥාන ලබන්න පුළුවන්, අභිඥා ලබන්න පුළුවන්. නමුත් වෙන වෙන මතක තියාගන්න සක්කායිතිය දුරු කරලා සෝවාන් වෙන නැහැ. ආර්ය මාර්ගයේ පරිණතිය වර කල්‍යන් නම් විමත යන්නේ කරන්න ඕන. මිලින්ද ප්‍රශ්නේ කියන ග්‍රන්ථයේ මේ සඳහදී වූ විකසක් තමයි නැතිවෙන්නේ තාක්ෂණික ප්‍රකාශය. මරණය පස්සේ කටේ මේ සුඛය ආත්මය වෙනස් කුජලෙක නෙමෙයි. දැන් බලන්න උදා කාලේ ඉඳලා තමයි පරිණතියවත් පරිණතම් බව වෙනස්කම්. උඩා කාලේ අපි පිටුලයක් වරම යන කිව්වොත් මේ ඉන්න මම මේ දැන් ඉන්නේ කියලා. ඒක හරිද කියලා. ඒ ගණක ඉන්න දෙන්නේ. යම් සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධයක් තිබුණොත් කියන්නේ පුතේලා ඇවිත් කියලා ධර්ම මාර්ගයේ ඉහළට යද්දී අපි සකස් කරන්නේ. අදින මාර්ගෙ මෙහෙ කියනවා. හොඳ කර්ම කරන්න කියලා කියනවා. කර්ම කරන කෙනා තමයි මේ සතර ප්‍රශ්න ලබන්නේ. ඕක තමයි සතර ඉඳන් පානිය. නමස්කේ කරමේ පිටින් එකතරකින් තවත් තැනක යාඥාවක් නැහැ. සම්බන්ධයක් තියෙනවා. ඒ පරිදි දාස්කේ පාවතෝ ගන්නයි දැන් කරන්නේ තියෙනවා. චොතෝ වාණ ඥාන ළඟට නා පිටුනේ ඊනකට එතනින් කැහිමකට පස්සෙ ඉන්න යව තවත් කියලා කියනවා. ඒ තමයි ලෝභ දෝෂ මොහ කියන ඥානවල දුරු කරලා ආසාවන් කියන ඥානය ලබනවා. මෙතන මේ ඥානය තමයි පිටුනේ. බුදුදහමට සුවිශේෂී වූ ඥාන. අර ඇතුන් සොයාගෙන කියපු කෙනෙක් අර විසාන ඇතාවන්නේ උච්චා අනේ රූපාකේ සම්ප්‍රදායකට වගේ මෙන්න මේ කිරිත ශික්ෂාව කරා ගිහිල්ලා අවසාන ශික්ෂාව වෙන ආශ්‍රවක් ඥාන ලබා ගැනීම. මොනවද මේ කිරිත ඥාන කියලා කියන්නේ? පොතේ නිවන් මාර්ග ඥානය, සුතුම් පාඨ ඥානය සහ ආත්මවත් ඥානය. පොතේ නිවන් ඥානය, සුතුමවත් ඥානය වෙනත් ආගම රැකන ගමන් පුදක් පිළිගන්නවා. නමුත් ආත්මවත් ඥානය කියන එක පිළිබඳදී බුදුන් සරණ කියන නිර්වාණ සරණ කියන කෙනෙකුට විතරක් ගමන් කරන කෙනෙක් ඉන්නවා. ඒ වගේ මාර්ගාන්තේ ඥානය කියන එක පිළිබඳ ඥාතවර්ති ඥානෙ ලැබුවදී මෙතන තුනහකට මේකෙතර සාකච්ඡා කරපු සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ කුමනා කියන සූත්‍රයෙන්. මේ සූත්‍රයේ උදාහරණ තමයි රහත් කාලේ පස්මාන පස්ති දෙකක් නැහැ කියලා. ඇතැමිට පොඩි මනුස්සයන්ගෙන් වාස්නා ප්‍රේමයෙන් යාඥාමය කියන වෙනස් මාන කියන පුළුවන්. නමුත් ආත්මන්තේ ඥානෙ ලැබු දෙන්නේ ආත්මන්තේ ඥානෙ වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අහංකි ආලෝකේ මහත් ලෝකේ රහතන් වහන්සේ කියන්නේ. ඒක ආත්මන්තේ ඥානෙ බුදුරජාණන් වහන්සේ සමානයි. කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ සමානයි. සරුවත් හාමුදුරුවෝ සමානයි. සීවර හාමුදුරුවෝ සමානයි. ලෝසක හාමුදුරුවෝ සමානයි. ආත්මන්තේ ඥානෙ සමානයි. අර වාසනා කරනකොට නැතර කරන්නේ කුණිමණි ඥාන දෙකක් සම්පූර්ණ කරනවා. ආත්මන්තේ ඥානෙ බුදුහාමුදුරුවෝ සහතර මහත්යේ සමානයි නම වෙනස් සම්පූර්ණ කරනවා. බුදුහාමුදුරුවෝ ආත්මන්තේ ඥානෙ මුලින් ඉඳපු කෙනා. මාර්ගෝපදේ සාහිත්‍ය මුලින් කියපු කෙනා හැදෙන තුන්සෙත් වෙනවා. අනිත් ඒ තමයි ආත්මන්තේ ඥානෙ සම්මතවම බුදුරජාණන් වහන්සේට අරහත්ඥානය අනිත්‍යකත්ව ධර්මඥාන ලැබුණා. දසපල ඥාන ලැබුණා. අපට වයි ආරක්ෂා ඥාන ලැබුණා. අන්න ඒ කරුණුලින් බුදුහාමුදුරුවෝ පිළිපැදෙනවා. පොදේ ඥාන සම්පත ඥාන ආදී ඥානවලදී පෙර පෙරිතෝ අන පිළිවෙල ගන්නුනේදී අවිඥාන ආදී සියුති සිද්ධාපත අවස්ථාවේ වෙනතුණා උපරිම බලන පුළුවන් මහත් පන්තිය. නමුත් සම්මා සම්බුද්ධ ඥාන මහත් දෙකෙන් කොට දෙන්නකදී අතීතයේ ගැන බලන්න පුළුවන් සීමාවක් නැහැ. අතීත මාත්‍ය විදිහට අතීතයේ බලන්න පුළුවන් මහත් ඒක මාත්‍යගේ බුද්ධිය කියන බලයක් දෙන්නේ. ඒක තමයි අපේ තියෙන්නේ. එතකොට පිටතුනේ බුදුදහමේ කර්ම අපේක්ෂාව තමයි නියමවත් කියන්නේ ලැබෙන්නේ. පිටතේ මෙන්න මේක තමයි තොලසහති පදෝවන් පොතේ ආරම්භය. දැන් අපි බලමු පිටතේ වර්තමාන අපේ ජීවිතේ මේක සම්බන්ධ කරලා. බෞද්ධයන් නම් අපි ඇත්තටම ඒකෙන්න මට්ටම් කරන්නේ. අපේ විතරනේ බෞද්ධයන් නම් අපේ පරමාර්ථයේ ඒක මට්ටම් කියලා හිතාගෙන ඉන්නවා. සමහර සමහරවිට යන බෝධි පූජා දෙක අතර පිළිදේශනා කරලා මිලක කියන විදියට බෞද්ධකම කියලා කියන්නේ විතරක් නෙවෙයි. මෙන්න මේ තියාගන්න මේ පොරයන් කියලා කිව්වේ භාවනා වැඩ පිළිවෙලක් අපි ළඟ තියෙන දුන්නු. සීලේ පිළිපද නාමකට තනින්න යන දුන්නු. මේ තියාගත් මිෂ්ඨ කරන අපේදී තියෙන දින අපේ යුතුයන් බලමින් අපි දෙවන ගණකේ නාමිකයේ මේ යුතුයන්තර හතරේ අපේ ජීවිතේ ප්‍රධාන පරමාර්ථයේ බුදුදහමේ ඉස්සෙල්ලම අනිස්සවස්තරාන් අනිවීම. ඒ කියන්නේ භාවනාදී සමතේ මූලික පියවර හැටියට අපි ඥාන ප්‍රවාහ දෙතුයි. ඥාන ප්‍රවාහීය පන්තිකෙකින් එක අපේ යුතුය පරිඥාන කුපේ මනසා ඥාන විඥානයන් කරගෙන ඉන්න කියනකොට ඊට පරමාර්ථයේ ඒක කියලා හැබැයි අපිට හැම දිනකම මේක එක තත්ත්වයකට පත් වෙන විදිහම අපට කියන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ කාලේ සමහර සෝවාන් ඥානීයා, සකදාගාමී ඥානගාමී ඥානීයා. තම බුදුරජාණන් වහන්සේ විතර මුසාතරේ ඉන්න පියවරේම තුල්වෙන් හරිකෝ කියලා කියන්නේ. එක්තරා අවස්ථාවක අනාගාමී පාළි මහත්තයෙක් වෙන සඳහන් කරනවා. ස්වාමීන් වහන්සේ දෙන්නගාන බ්‍රහ්මලෝකයේ ඉන්න සුද්ධාව බ්‍රහ්මලෝකයේ තරහක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරේ තේරුම් ගන්න මේ කුද්දලන්නේ ස්වාමීන් වහන්සේ තරහක් තුලක් කොහෙන්ද කියන්නේ. මේ කියන්නේ අනාගතම විචිත්‍රවල මේ කියන්නේ නිකන් කෙනෙකුට නෙවෙයි. ඔහු උනන්දු කෙරේවා රහත් වීමත් මේ ආත්මය හරියටම. මෙන්න මේ විදිහට පිළිතුරු සම්පෝවා දැක්ක මන්තරාමුන් සම්බුදෝ. මිහිඳු මහ රහතන් වහන්සේ පිළිතුරු ලාංකාව වැඩ පිළිදී මේ කන්නේ සාකලිය අපි ඉන්න පොතිවතුන් බවට පත් කෙරෙනවා. ඉගෙනම බුද්ධිමත් විදිහට පිළිතුරු ගුණධර්මයේ තියෙන සම්මාදිට්ඨිය පෙරමුණ කරගත්තු ඥාන මාර්ගයන් කොත්ියා මේ ඉස්සනේ ගොඩනගාගන්න පුළුවන් නම් අන්නේ බුද්ධිමත්ව සමාජය තමයි පිළිතුරු දුකේ ඉහත් වෙන පුළුවන්කම් තියෙන්නේ. ධර්මාචර්ය ප්‍රමාණයට දුකේ ඉහත් වෙන බැන්නේ. කොච්චර ගණන්ති වුණත් කොච්චර උගන්වන් වුණත් අන්නයි වැරදි නවත්තලා කාපුලයන් යන හැදෙන වැරදි දුකේ ඉහත් වෙන බැරි. දුකේ ඉහත් වෙන පුළුවන්කම් තියෙන්නේ සමාජීය ජීවිතය ගැනීමයි. සමාජීය මුල් කීරණයට අපි අම්මන්තකතා සමාජීය උපන් වෙනවා කාර්යය පිළිබඳව අවබෝධය කරගන්නවා. අමන්නකතර සමාජිකයේ නොරැකී නැගරී සතුටින් සමාජිකයේ කියලා සමාජිකයේ දෙවෙනි කියන තමයි යනවා. ඒකට කියන්නේ අරියා අනාත්මවාදී උත්තරා මන්ත්‍රන් ගැතියලා මණ්ඩලිකයන් මහා සංස්කාරික සූත්‍රයේ පැහැදිලිවම කියනවා. පිටතින් මේකේ ජොකේ ඉතිහාසයේ මාවක තේරුම් ගන්නට ඕන. අපට අනාගතයේ දුක් අම්බඩ වෙන්න මුගම් හේතු රාශිය කන්නේ කියන්නේ ඉන්නේ. දෝදරෝ ඉන්නවා නම් අවුල සමුදෙන් ඉන්නවා නම් යාන් පිටරාණි ඉන්නවා නම් එයාට තමන්ට හරියට කියනවා නම් මේ දින කාරණා පරිගණන කරන දෙයක් නෙමෙයි. ඒක නම් මම කියාගෙන අපි හැම වෙලෙම මනාගත්තේ හඳන්න වැළැක්වෙන අවස්ථාවක් හරි කරගෙන ඉන්නේ. දුක් වෙන්න කියන කිසිම උත්පාද ක්‍රියාවක් නෑ නියම අපි යනවා ලෙඩ වෙනවා මරණය කරගන්නවා අපි අපි අද කරන්නේ එල්පා මෙන්න මෙයා මෙන්න මේ අද තුරා පුරාණයේ තියෙන නොමනා ඉන්න පුළුවන් කියන මාර්ගකත්වයක් අපි ආදාන වැඩි කරගන්න ඕන. සැබෑට සම් බුදුදහම ඉලක්කනේ ප්‍රයෝජන දක්වයි කියලා කියන විදිහට අනාගතේ අනන්තේ නමස්කාරයේදී නොමනා ඉන්න පුළුවන් කියන මාර්ගකත්වයක් වැඩි කරගැනීම. අපි මෙච්චර පිළිනකන අපි මෙච්චර බලහල අපි මෙච්චර භවනා කරලා පිළිතුරු අනාගතේ හඳන්න වැළපෙන වෙනව නම් අපි බුදුහමෙන් ඉතිපල මෙලකට වයන්නේ නැහැ. ඒ නිසා අපි සංජයවල සියලුම දේවල් අපට අහන්න යන වෙනවා. ඒ සියලුම දේවල් වෙනස් වීමේ ස්වභාවය ගන්න වෙනවා. ඒ සියලුම දේවල් මොහොතක් පාසා දිරවන් පස්සේ මේ කියන්නේ. ඒ දිරවන් පස්සේ මේ එක මොහොතක් මේ අපි පිළිතුරු මේ දෙන්නේ. අපි සංජයවල සියලුම දේවල් අපට මොහොතක් පාසා අහිමි ඒක මොදවරක් මනස තියාගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට යම් කෙනෙක් ඉන්නේ ස්ථානයකට හතර පැත්තෙන් එන මහා පර්වත හතරක් මහා ගල්තරම් වගේ පිළිඳින්. අපි දැන් මහා පර්වත හතර හැම වෙලාවෙම අනිත් වෙන්නේ කියන්නේ. මොනවා මේ පර්වත හතර? ජරා, ව්‍යාධි, මරණ, ජාති කියන හතර. ඉතින් අපේ පැත්තේ මේක විදිහට නුවර දෙන්නේ කිසිම තැනක් නෑ. ඒක හදාගෙන විතරයි දෙන්නේ කියන්නේ. ඒ කියන්නේ කිසිදු ක්‍රමයකින් දෙන්න පුළුවන් කමක් නෑ. ඒක හේතුව. නුවර දෙන්නේ නැහැ. දුවන් දෙන්නේ මේ ශරීරය කියන්නේ නැහැ. මේ ශරීරය කියලා පස්සේ නෙමෙයි. ශරීරය විතරක් නෙමෙයි. හිතේ අරූපාවචර ප්‍රත්‍යෝගයෙන් සමහර ඉන්න අරූපාවචර ප්‍රත්‍යෝගයේ කල්ප බොහෝ ගානක් මහා කල්ප බොහෝ ගානක් විතර නැවත සාම්ලෝකෙ දෙන්නේ. ඇතැම් විට ඉතේ පහක් වෙන මේව සංඥා නාසඤ්ඤයන් දෙකේ වය මහා කල්ප දහස් ගානක් විතර තිබෙනුනි නැවත මේ සාම්ලෝකෙ දෙන්නේ. මේක තමයි ඒ නිසා පිටකයි දෙකම නිරුද්ධ කිරීමේ රැකියාවක් ලබන යන්නේ ඒ සඳහා පිනතුනි පේය පදනම් කරගත්තු සමානි ප්‍රඥා විතර සහිත විමුක්ති විමුක්ති ඥාන දර්ශන වලින් කෙරවර වෙන මේ ගමන් මාර්ගය සුහාන්තෝ අපට ඒ ස්ථාන කරණය දේශනා කර දෙන්නේ. අපට පිටුපිට වැදගත්ම කාර්යයේ මානිය නිතරම ධර්මස් වලින් කරලා මේ ජීවිත ශාපේ ජීවිතය අංගයක් කරගන්න ඕන. ධර්මය අපේ ජීවිතය දෙකක් නේ එකක් කරගන්න ඕන. බොහෝ දෙනෙක් එකක් ඉන්නේ මානසික තේපත් බල පිළිබඳින්ම පොය දාන්න සත්‍යයට පොසොන් මෙහෙයන් කරන්න යන්නේ. එහෙම වෙන්නේ නැති. දුකෙන් කෙලොමිට කරගුණාම නිමිති අපට එන ගන්න බැරි වෙයි විභාග සමාජයෙන් බැරි වෙයි ඇකිරක්ෂා කරන්න බැරි වෙයි තරමට දුක් කරන්න බැරි වෙයි කියලා. මේ මාතෘකාව ගන්න හැබැයි මම දැන් මේ පිටපතේ කියන අදහස තමයි මෙතන කියන්නේ. හැබැයි අසන ඒ ගරිෂ්ඨ ජීවිතය ඔයා ගන්න තියෙන්නේ අපිට පිළිපදින විදිහට ඇන්නේ. අන්තයේ පිළිපැදීමයි විහාරවගේ මානසිකතාවයි. විහාරවරුදු හතරින් අටක කාලයක් වෙනතු ශ්‍රී ලංකාවේ වාසය කළා. මුල්මහත්ේ ළඟදී කියවට අනුකලෙන්නේ අර සුන්න සමහරයන් වහන්සේ මෙහි මෙහි ඉන්දියාවේ වැඩම කළා. ධාතුන් වහන්සේ ගාථා වැඩම කළා. නම පිළිගනි විහිදු මානසිකතාව වැඩම කරේ නැහැ. ලංකාවේ නම් වහන්සේ කිවන් පාලා මේ ලංකාවේ ගෝණයමයි මුල්මහත්ේ ආරම්භයෙන් එනිසා සමස්ත දීර්ඝයන ලාංකික කෞර්ණ්‍යයන් මේ හැප්පතර වූ මහරහත මහන්සිය අපි සැබෑවටම ගරුකරනවායි කියලා කියන්නේ. උන්වහන්සේ අපට හඳුන්වා දීපු බුදුරජාණන් වහන්සේගේ සදහම් පරිශීලෝකේ අපේ ජීවිතේ නෙමෙයි. ඒවත් මේ පිළිබඳව දේවානන්ද සරයි තමයි තාම බුද්ධිමත් කෙනෙක්. උන්වහන්සේ අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරලා දෙවි මෙහෙර විහාරස්ථානෙක කළා විශේෂයෙන් මුල් අවස්ථාවේදී මුල් දවසේදී විශාල ආර්ථිකයේදී ප්‍රතිමා වඩනවා ඊට පස්සේ ඊළඟ දවසේ මම ආරාධනා කරලා අනුරාධපුරයට වඩින්න කියලා මා උදෑසන වරහයක් යවන්නම් වඩින්න කියලා කිව්වා. ඊට පස්සේ රැකියා කියන්නේ මම අමුද වැඩ කරන්න විනෝද ප්‍රධාන කරන රැකියා කියලා කවියක් නම් වෙන්න කියලා මේ සමානුදාසකට කතා කරලා ආනන්ද පිටියන කෙනෙක් මේ කලාවෙන්දලා විනෝහාමුදාසකට වැඩම කළා. ඊට පස්සේ නන්දනෝරේදී බණ කිව්වා අනුරාධපුරයේ ප්‍රධාන පන්සියක් වෙනස්ව වන්නම් පස්සේ කාලේ පිළිබිඹු අනිමිතාගේ ලංකාවට වැඩම කරද්දී ජැක්මා බෝධියන් වෙනස් වැඩම කරනවා. ඒක තම ගෞරවනීය විදියට රෝහලෙන් කරන අනුරාධපුරේ මහේමනාතු උදමතුලි පිළිතුරු ඒ මොළුරුක්ය තමයි දැන් ලෝකෙට තියෙන ඉතිහාසයක් වයින්ද පෙරදි මොළුරුක්ය හිට නැගන්නේ. ඒ විතරක් නෙවෙයි පිළිතුරු ජැක්මා බෝධිය රෝහලෙන් කරනකොට දේවාලය සරලව මානසික ප්‍රතිමාවක් තියාගන්නේ. බොහෝ දෙනා කිව්වයි මානසික මානසික රෝහලෙන් කරන්නේ කියලා. දැන් කලකැටෙන් මෙන්න සංඥාන් වල ගන්න දිනවල දේශපාලන කන්නේ වගන්නනේ. කයිතමා ඉතාම දුර්ණා කෙනෙක්. කයිතමා අධහන් කළා මට සතුරු රට කෙනෙක් පස්සේ කාලේ රට වුණත් මා රෝපණය කළ රුගොක්තිය කියන මේකට ආශිර්වාද කරන්න පුළුවන්. එනිසා මා මේක රෝපණය කළේ නෑ කියලා ආමාන කෙනෙකුට කියලා ඒ පොදුෘක්තිය රෝපණය කළා. ඒ තරම් බුද්ධිමත් කෙනෙක් කටයුතු කරාන් ඒ විතරක් නෙවෙයි. ඒ බුද්ධිමත් කියලා කියනකොට මෙතුමා රහතන් වහන්සේ මහත් මාර්ගෝපදේශක කෙරුවා. ජනකින අමස්ථාන කොළොස්මස්ථාන ආදී සියල් ලක්ෂණ පිටිමල් විදුරුවගේ විහිද මහරහතන් වහන්සේ සාකච්ඡා කරපු ස්ථාන. විශේෂයෙන් ජයසිම හැඟවනේ සෑය පිටර කියන ස්ථානයේ පිළිබඳව සඳහන් කරන්නේ නැහැ. අනාගතයේ බුදුරජාණන් වහන්සේගේ ගැටමට අනුමානීය සම්පත්තල කියන ලෝකෙ සුලිනාරණ සංකීර්ණ ජීවිත මාර්ගයෙන් අනාරි ප්‍රකාශ කරනවා. ජීවන පිටරයි මාතහා කරගෙන පාරි මානීය සයිකල් වල වෙනහනහන් කියනවා. ඊළඟ මනසට රජතුමනි ඔබ එක පරිඋදණය ඔබ ජීවිත වඩා වැඩගත් ආත්මික සම්ප්‍රදාය ඉලක්ක ඔබට ඉදිරි වෙනවා ඒකයි පිළිගන්න සාහකදී ඔබ ස්මාර්ට් කෝපරේෂන් එක දුක්ඛාමිතේ කියන රජිත මාර්ගකරණා ඔබ එක පරිඋදණය ඔබ විකාර ඇදගත් ජීවන තරන්න ඕනේ කියලා අනිත් කටයුතු සම්බන්ධව නැගබලත් ඒ වගේ පිළිතුරින් මිහිඳු මහ රහතන් වහන්සේ වැඩ සිටීම සහ සම්පේතන වැඩ සිටීම මාත්‍රේකවත් රාජ්‍ය අපේ මහා වාක්‍යතුන් වංශකතාවෙන් අපේ ඉතිහාස ගන්නවල මහන් වෙනවා ඒ සියල්ල කවර ප්‍රනාහ කරලා ගාමිණී අපේ මූලික කරුගේ සඳහන් කරේ මේ සියල්ල කියන අපි අන්තිම සාහිත්‍යයේ තමයි වෙනුනේ මේ ලෝකේ වචනාම ධර්ම අපට දෙන්න තියෙන්නේ පත්‍ර දෙකේ නාම අෂ්පාදින් නගෙන ආපු පත්‍ර දහම් නාන අවිස්මය වෙගෙන ආපු මේ නිර්මල බුද්ධාමී ගෞරවයෙන් නම් කියන අපට කියනවා ඒ ගෞරවයෙන් උපරිම පරිදි ගන්න නම් අපේ දුර්ලභ දෙවිස්තාව මේ ධර්මය ප්‍රමාණිව ප්‍රතිඵල දිනා ගන්නවා. ඉතින් මේ තමයි අරිස්නාය කරගන්න හොඳම තරම් තමයි අද මේ ප්‍රථම උපදවන. ඉතින් මේ ආයුබෝවන් ප්‍රදම් කරපු උතුම් සංස්කෘතියේ කොටස් කරන වෙලා ඒ සංස්කෘතිය විකාශනය කෙරෙන මහා දායකය ගල් පිළිම විහෙර දෙනා ආනිපුනි. ඒ ආනිසංකේ තමයි දෙනතුනි ලංකාවේ න්‍යාය මහා දානපතුන් බවට පිටතුන් ගුණතුන් වන නමුත් ඒ සංස්කෘතිය තුළින් ඇතිවෙච්ච සම්බන්ධතාවයේ විශේෂයෙන් ගමන් පන්සලක් අතර තියෙන සම්බන්ධතාවයේ පිටුපලින් අපේ රටේ විශේෂ දැන් ආක්‍රමණය කිරීමෙන් ගන්න එල්දා පන්ති වහිනන් කියන කාරණා දැක්වෙනවා. අදින පිළිතුරු වර්තමානයේ තියෙන ආර්ථිකතාවත් එක්ක විශේෂ මාධ්‍ය සංස්කෘතියත් එක්ක යතර විශේෂ රූපාණී මාධ්‍යත් එක්ක අපි මුලින්ම හරස්සක් අපලන් කියන්නේ. ඒකත් තමයි තමයි පොල්ජිලෙන්දී මේ මාධ්‍ය සංස්කෘතියේ කියන දුෘෂ්ටික සම්පීඩිතා දුර්වෙනකොට එකකට අපි දරුවන්ගේ මේ මාධ්‍ය සංස්කෘතිය අනුසරින් දරුවන් බේරගන්නකොට සාමිවාන්කට ගරුකරන දහිනේ ගරුකරන බුදුරජාණන් වහන්සේ ගරුකරන ආනන්දක පරිපුරන් අපි අත්කරන්නට ඕන. එතන අපි ගලියෙන් ඉතිහාසුවක් තියෙනවා. ඉතින් මේ කටයුතු කිරීමට පෙරවන් කරගින් ඔබ අමතන ඥානමන ඉදුම් ඊරෝගේ සම්පත් දිනාති සම්බන්ධයෙන් පේරවාන විස්තර කරනවා. අද දිනේදී මෙදුනේ විද්‍යාවේ දහකරණ කණිමේක සාංගායනන වෙනවාන්සේ එක්කෙල් විද්‍යාවේ මහත්මයෙන් විමර්ශන කරන්නේ එල්සයින් මෞතුමිය ප්‍රධාන ඔබ අපේ නම අපේ රටේ සම්බුද්ධ සාක්ෂිය ආරක්ෂා කරන විශ්වාසී කෙනෙක් අපි දෙවියන්ට සීමන් වදන් කරවමු. ආකාර සංසාරයෙන් මන්තා දේවානාගාමනිස්සිකා කුඤ්ඤං සම්මනුමෝදිස්වාචිරං ධම්මන්තු සාතනං ආකාර සංසාරයෙන් මන්තා දේවානාගාමනිස්සිකා පුඤ්ඤං තං මනුමෝදිස්වාඤ්ඤං රක්ඛන්තු දේශනං ආකාසං ඡාචර්ුම්මං ඡාදීනං නාමං නිස්සං පුඤ්ඤං තං මනුමෝදිස්වාඤ්ඤං රක්ඛන්තු දේශනං අදන් මේ පොතේ කොහොමද නේ Thank you.